දෙදහස් දාසේ වසරේ හතරවෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන බක්පුර පසළොස්වක බොහෝ දවස දිට්ඨිංච අනුපගම්ම සීලවා දෘෂ්ටි නොගන වාසය කරන්න පුළුවන් නම් තමයි සීලය කියන එක පිළිထන්නේ. දෘෂ්ටිගතව ඉන්න කිසි කෙනෙක් සිල්වන්තෙක් නෙමෙයි. දුස්සීලේ දෘෂ්ටි නොගැනීමේ සීලය කියන්නේ බුදුහාමුදුරුවෝ. අනිත් ආගම්වල තමයි උඩවාඩි නොවීමේ සීලය, සුවඳවත් ලස්සනට නොඉඳීමේ සීලය, එක වේලක් කාලා සිටීමේ සීලය, වහලක් නොමැතිව වාසය කිරීමේ සීලය, ගහක් මුල වාසය කිරීමේ සීලය, ශූන්‍යාගාරවල වාසය කිරීමේ සීලය ආදී කොට ඇති එක එක තිබුණා. ගවයන් මෙන් ජීවත් වන සීලය, සුනකයන් මෙන් ජීවත් වන සීලය, ඒකට වෘත සීල. යම්කිසි වෘතයක් සමාදන් වෙලා ඒකද ආරක්ෂා කරගෙන ඉන්නවා. කතා නොකිරීමේ සීලය, කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ. එහෙම සීල තියෙන අතර බුදුහාමුදුරුවෝ සීලයක් වදානවා. මොකද්ද? දෘෂ්ටි නොගැනීමේ සීලය. මේක තමයි අධ්‍යාත්මික සීලය, මේක තමයි බෞද්ධෙක් ළඟ තිබිය යුතු සීලය, බෞද්ධෙක් වෙන්න උපකාරක වෙන සීලය, මාර්ගඵල අවබෝධය පිණිස අවතින සීලය. අවබෝධ කරගත්තහම වඩන සීලය එයයි. ඒ සීලය වැඩිවීමෙන් පුළුවන්කම තියෙනවා තුනතුනි කෝටි ප්‍රකෝටියක සීල්වත්කමක් එතන තියෙනවා කියලා පෙන්නනවා. කියන්නේ සීල් කෝටි ප්‍රකෝටි ගානකට වැඩි අවුත් සීල වලින් තියෙන කෙනෙකුට වැඩි ඒ වැඩි සීලයක් අතර පිළිහිටිනවා. අනන්ත සීලයක්. ඔබ මොහොතක් බලන්න ඒ දෘෂ්ටිගත නොවීමේ සීලය ඔබ ළඟ පවතිනවාද කියලා. ඔබ තුල ව්‍යාකූලත්වය හටගෙන තියෙන්නේ, ප්‍රශ්න හටගෙන තියෙන්නේ, සියලුම ගැටලු හටගෙන තියෙන්නේ මේ දෘෂ්ටිගත වීම නිසා. නේ දෘෂ්ටිගත සීලයක් තියෙන්නේ. ඒ නිසා මේ දෘෂ්ටිගත සීලය ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට, රටෙන් රටට, පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස්ද නැද්ද? වෙනස්. ඒගොල්ලෝ හරි කිව්වාම හරි, වැරදි කිව්වාම වැරදි කවුරුහරි. නමුත් බුදුහාමුදුරු සාගන්න මේ මානව දහම, මිනිසත් දහම එහෙම රටින් රටට, පුජ්‍යලයෙන් පුජ්‍යලයට, ආගමෙන් ආගමට වෙනස් වෙන සීලයක් නෙමේ. මේ තමයි දෘෂ්ටිගත නොවීමේ සීලය. දෘෂ්ටිගත නොවීමේ සීලය පුරුදු කරන්න අපි උත්සාහවන්ත වෙනවා. කොහොමද මේ දෘෂ්ටිගත වීම කියන එක ඔබ හඳුන ගන්න ඕන? ඔබ තුල දෘෂ්ටිගත වීම කියන එක හඳුන ගන්න ඕන. අපි යමක් දිහා බලන්න යම් දෘෂ්ටි මායාවක් මාලාවක් අපි හදා ගන්නවා නේද? එහෙම නෙමෙයිද අපි බලන්නේ? කෙනාගෙන් කෙනාට, පුජ්‍යලයෙන් පුජ්‍යලයට අපි දෘෂ්ටි මායාවකින් ඒකළු දිහා බලනවා. ඊළඟට වචනෙන් වචනේ වෙනස් කළන වෙනස් විදියට නෙමෙයිද අපි බලන්නේ? වචනෙන් වචනේ අපි බලනවා, දෘශ්‍ය මායාවකින් බලන්නේ. එතකොට මේ ලෝකේ තියෙන වර්ණයෙන් වර්ණය, ගස්යෙන් ගස, රටෙන් රට, ආගමෙන් ආගම, මේ හැම දෙයකම යම් කිසි දෘෂ්ටියකින් බලන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙම තමයි දෘෂ්ටි පවතින. ඒ හැම දෘෂ්ටියකින් ඔබේ සිතේ වේදනා ඇති කරවනවා. වේදනා ඇති කරවනවා, ලෝභය ඇති කරවනවා, ද්වේෂය ඇති කරවනවා, මෝහය ඇති කරනවා, අවිද්‍යාව ඇති කරවනවා. මේ තියෙන දෘෂ්ටි කීයක්ද ලෝකේ තියෙන්නේ? ප්‍රධාන වශයෙන් ගත්තාම මිත්‍යා දෘෂ්ටි, සම්මා දෘෂ්ටි. නම් දෘෂ්ටි මෙපමණේ කියලා කියන්න බෑ. ලෝකේ තියෙන හැම කාරණයක් ඔස්සේම වැලි කැටෙන් වැලි කැටේ, කොලෙන් කොලේට, ගහෙන් ගහට තියෙන මොකද්ද? දෘෂ්ටි. දෘෂ්ටි මෙපමණේ කියලා කියන්න බෑ. ඒවල දෘෂ්ටි ගන්න කෙනාට සැනසෙල්ලේ ඉන්න බෑ. සහනශීලී බවක් නෑ. අසංවරයි මනස. ඒ දෘෂ්ටිය ඔස්සේ ලෝභ, ద్వේෂ, මෝහ වඩවන නිසා එයා තුළ සීලය නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සීල් සමාදන් වෙන්න කියලා දුන්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දැන් ඔය පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දැන් තිබ්බට ඒ කාලෙත් එහෙම එකක් එහෙක තිබිලා තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනේ තියෙන පාණාතිපාතා පටිවිරතෝ හෝති කියලා මතක් කරන්න. පිරිත් එහෙම කියද්දී රාත්‍රීනේ ඇහෙන්නේ එහෙමයිනේ. අදින්නා දහන පටිවිරතෝ හෝති, කාමසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරය ඒත් එහෙමයි පටිවිරතෝ හෝති. මොකද්ද මේ? මනසින් අකුසලයට සිත දෘෂ්ටිගත නොවීම, විරතිය ඇති කරගන්නවා නේද? නොඇලීම කියන එක ඇති කරගන්නවා. රතිය කියන්නේ ඇලෙනවනේ. එතකොට විරතියක් ඇති කරගන්නවා. යමක නොඇලීම කියන එක ප්‍රගුණ කරන්නයි එතනත් කියලා දුන්නේ. එහෙම නැතුව අර සික්ඛාපදං සමාදියාමි කියලා මේ බාහිරෙන් කයින් ආරක්ෂා කරන වෘතයක් බවට පත් කරගන්නේ කිව්වේ නැහැ නේද? සාමාන්‍යයෙන් මම බොරු කියන චරිතයක් වෙන්න ඕනේ කියන එකෙන් ඇලෙන්න හොඳ නැහැ. ඒකෙන් අපි වළකින්න ඕනේ. ඒක නම් දෘෂ්ටියක් නෙමෙයි. නොඇලෙන්න ඕනේ කියන එක විතරයි තියෙන්නේ. ඒ නිසා අපි සැබෑම සීලය හරියට අඳුන ගන්න ඕන. අපේ අධ්‍යාත්මය තුළින් ඒ සීලය ආරක්ෂා කරගන්න. එනිසා දෘෂ්ටිගත නොවීමේ සීලය පුරුදු කරන්න හොඳ දවසක්, බොහෝ දවස. කිසිදු දෙයකට දෘෂ්ටිගත වීමක් නැතිනම් යාගේ සිත අටලෝ දහමින් අකම්පිත සිතක්. අටලෝ දහමින් ඇතිවන දේවල් හැමෝයි කම්පණය නොවෙන්නට පුළුවන්කම තියෙන අපි දෘෂ්ටිගත නොවුණු තැන. දෘෂ්ටිගත වීම නිසා හැම දෙයක්ම දිහා බලන්න එක්කෝ එක දිහා ද්වේෂයෙන් බලන්න, එහෙම නැත්තම් ලෝභයෙන් බලන්න. කිසිදු දෙයක් දිහා දෘෂ්ටිගත බලන්නේ නැත්තම් එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට මේ සීල වෘත දෘෂ්ටිගත හැටියට දීපු නිසා හාමුදුරුවරුන්ටත් අපේ දායකයොන්ටත් එක මොහොතකවත් සැනසෙල්ලේ ඉන්න බෑ. ඇයි? දෘෂ්ටි මේක පිරීලා තියෙන්නේ. ඈ දැන් දත් පෙන්නන්න නැතුව හිනා වෙන්න ඕනේ සංවරයි කියලා ඉවරලා දෘෂ්ටියක් දුන්නාම දත් පෙන්නලා හිනා වෙන කාන්තාව දිහා බලන්නේ කොහොමද? අනිත් එක්කන බලන්නේ හරි අසංවරයි. දත් පෙන්නලා හරි හිනා වෙන. ඊළඟට 12න් පස්සේ කන්න එකයි කියලා දෘෂ්ටියක් දුන්නාම 12න් පස්සේ කන හාමුදුරු කෙනෙක් හරි සිල් සමාදන් වෙච්ච උපාසකයෙක් උපාසිකාවක් දිහා බලන්නේ කොයි විදියට? මිනිමරුවෙක් දිහා බලනවා වගේ. එහෙමද නැද්ද? ඒව තමයි බලන්නේ. ඊළඟට පුටුවල වාඩි වෙන්න හොඳ නැහැ කියලා දෘෂ්ටියක් දුන්නහම මොකද වෙන්නේ? පුටුවක් උඩ වාඩිලා ඉන්න දිහා දැලුවොත් එහෙම දත් මිටි කාලා බලන්නේ. හොඳයි නැද්ද? එහෙමද නැද්ද පන්සලේ? ඒක තමයි වෙන්නේ. එතකොට අර බල්ල බලල්ල වගේ පතර කොළවල ඉටි කොළවල වාඩි වෙලා ඉන්න කට්ටිය දිහා මොකුත් කියන්නේ නැහැ. ලස්සනට පිළිවෙලට ඇඳලොත් මම පන්සලට එන විදියනේ මෝස්තර කියලා ඒකට බනිනවා. ඔය හිඟන්නා වගේ ආවනම් එහෙම පෙරහැලිය ඇඳගෙන ආ ඒකට කවන්නේ. ඒක තමයි පන්සලට එන විදිය. ඉතින් ඒක තමයි අපේ තියෙන ඍණාත්මක ධර්මයේ තියෙන එක්තරා ලක්ෂණ. දෘෂ්ටිගත වීම නිසා හැම තිස්සෙම දත් මිටි කකා ඉන්න වෙනවා. වෛර කර කර ඉන්න වෙනවා. සන්තෝෂයෙන් ඉන්න බැරි වෙනවා කෙනෙකුට. ඒ නිසා දෘෂ්ටිගත නොවීම කියන කාරණය මොන තරම් වටිනා කියන කාරණයක්. ඒ සීලය තුළ පිනුතුනේ ප්‍රඥාව තියෙනවා. ඒ සීලය තුළම සමාධිය තියෙනවා. ගොඩක් දෙනෙක් හිතුවට සීලය වෙනම වඩන්න, ප්‍රඥාව වෙනම වඩන්න, සමාධිය වෙනම වඩන්න කියලා මම හිතන එක එහෙම කරන්න බෑ. එහෙමනම් ඉතින් අපිට තේ එකක් බොනකොට ඉස්සෙල්ලා උණු වතුර ටිකක් බීලා පස්සේ තේ ගොල ටිකක් කාලා සීනි හැන්දක් කටේ දා ගන්න පුළුවන්. එතකොට අපි කියනවා තේ බිව්ව කියලා. තේ බිව්ව කියලා කියන්නේ නැහැ. අපි තේ බිව්ව කියන්නේ වතුර ටිකට කහට ටිකක් එකතු කරලා සීනි ටිකක් දාලා තේකම් බිව්වහම තමයි කියන්නේ අපි තේ බිව්ව කියලා. ඒ නිසා සීලය වෙනම වඩලා, ප්‍රඥාව වෙනම වඩලා, සමාධිය වෙනම වඩලා වඩන්න ගියොත් වෙන්නේ වතුර ටික වෙනම බීලා තේ කොළ ටිකක් අටේ දාගෙන සීනි ටිකක් අරගෙන තේ බිව්වා වගේ වැඩක් වෙනවා. ඒ නිසා සීල සමාධි ප්‍රඥා හරි, ප්‍රඥා සීල සමාධි හරි. ඔය කියනවනේ මුල මැදාග එහෙම මේ මාරු කරගෙන කොහොම හරි කමක් නැහැ. ඔය තුනමනේ කොහෙන් හරි කරකිලා වැටෙන්නේත් නේද? ඒ තුන හරියටම එකට වඩන්න ඕන ධර්මතා. පෙරපසු වෙලා වඩන්න හරියන්නේ නැහැ. සීලය පිටන්නේ ප්‍රඥාව නැති තැන. සීලය නැති තැන සමාධිය නැහැ. හැබැයි මේ සීලය නම් වෘත සීල නෙමෙයි. මේක ඥාන දර්ශන සීලයක්. මනෝ සංවර සීලයක්. ආර්ය කාන්ද සීලයෙහිවත් අරිහත්ත්වයේ සඳහා උපකාරක වන සීලයක්. ඒකත් ෘත සීලයකට දැම්ම අනිත් පැත්තෙන් ගෙනල්ලා කරකවලා ආර්යකාන්ත සීලය, ආජීවට්ටමක සීලය හැරෙන්නේ කියලා දැම්මා. ආජීවට්ටමක සීලය එහෙම තිබ්බයි ඒ කාලේ. අටාංග සීල බුද්ධ කාලෙට එහා තිබිලා තියෙනවා. පංච සීලේ ඒ තිබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ දේවල් ටිකේ සම්මුතියේ වරදක් නැති හින්දා හා කිව්වා. හැබැයි ඒක අනවබෝධයෙන් ගත්තොත් එහෙම කවදාවත් එහෙම රකින්න හම් වෙන්නේ නැහැ. ඒ වයින් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. මොකද අමුඅමුෙන් ගත්තොත් එහෙම ඒ වයින් කිසිම ජීවිතයට ප්‍රයෝජනවත් බවක් ඇති වෙන්නේ නැහැ. ප්‍රායෝගිකත්වයකට නන්වලා ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කමක් නැහැ. නැත්තම් සුරාපානේ පොඩ්ඩක් කරන අය ඒගොල්ලෝ හිතනවා දැන් අපි වැඩිකාරයෝ, අපි පන්සලට අදාළයි නෙමේ, අපි හැමදාම අඩියක් ගහගෙන මෙහෙම ඉන්නවා කියලා හිතාගෙන එන්නේ නේද පන්සල්. පන්සල් නිකන් හරි ගියොත් එහෙම අනිත් කෙනා මොකද කියන්නේ? අර මිනිස්සයා ඔහොම පන්සල් ගියාට අර මිනිස්සයා බොනවා ඔහොම විදියට තැබෑරුමක් කියලා වයින්. ඒකට තැබෑරුමක් බොන මිනිස්සෙට තහනම් පන්සල් යන්න. එතකොට බොරුවක් නොකියන කෙනෙක් ආදි වශයෙන් ඔහොම කල්පනා කරන්න ගියාම එක්කෙනෙකුටවත් පන්සල් යන්න හම්බ වෙන්නේ නැහැ වෙන තුනේ. ඒ නිසා ඒ දේවල් වලට වැඩි දෙයක් බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. එහෙම කෙනෙකුට වුණත් නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. පංචානන්තරේ පාප කර්ම, ආනන්තරේ පාප කර්ම නැති අයට. ඒ නිසා මේ ශාසනයේ සීල දෙනාටම විවෘතයි අවබෝධ කරගන්න පුළුවන්. ඇවිල්ලා ඊළඟට අර තමන්ගේ දෘෂ්ටිගත නොවීමේ සීලෙන් පුරුදු පුහුණු කරන්න ඕන. ටික වෙලාවක් අපි අධ්‍යාත්මිකව මේ සීලෙන් පුරුදු කරමු කියලා අපි යෝජනා කරනවා. හැමෝම තමන්ගේ මනසට අවධානය යොමු කරගෙන මනස සැහැල්ලු කරගෙන ඒ සීලය ප්‍රගුණ කරන්න සාමින් වහන්සේට හැඟි පමණින් සායනහන්සේ මතක් කරන්න බලන්න ඔබේ සීලය ඔබ ඇත්තටම මේ දෘෂ්ටි ගත නොවීමේ සීලය පිළිටා ඉන්නවද කියලා ඔබ පරීක්ෂා කරන්න ඔබටම තේරෙයි. ඔබ මේ ලෝකේ වැරදි කියලා ගත්ත හැම දෙයක්ම විශ්කල්ලා දාන්න. කිසි දෙයක් වැරදි කියලා දකින්නේ නැතිවන්ටම ඒ විශ්කල වැරදි දේවල් ලෝකේ ඇති ලෝක සම්මතෙන් ඒ උනාට මට වැඩක් නැහැ මේ සමාධියේදී ඒක බාධාවක් නේද? ලෝකේ ඇයිට ඒක අයිතියක් තියෙනවා මේවා හරි මේක වැරදි කියලා සම්මත කරන්න. මගේ ළඟ මෙතෙන්දි මට ගැටෙන්න හේතුවක් වෙනවා නේද? වැරදි කියලා දෙයක් හිතාගෙන ඉන්නකොට ඒකේ ප්‍රධාන ලක්ෂණය තමයි ගැටීමට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා මේ සමාධියේදී මම හරිත් අතහරිනවා වැරදි අතහරිනවා. කිසිදු දෙයක් දිහා තමන්ගේ අධ්‍යාත්මය දිහා වැරදි කියලා බලන්නෙත් නැහැ හරි කියලා බලන්නෙත් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මම ඇලීම් ගැටීම් දෙක දුරු කළා. මනසේ සිතුවිලි තියෙන්න ඕන හෝ නැතුව හෝ කියලා එහෙම දෘෂ්ටියක් ගන්න එපා. මගේ හිත ශූන්‍යව තියෙන්න ඕන හෝ නැතුව තියෙන්න ඕන හෝ කියලා දෘෂ්ටියක් ගන්න එපා. මම මේ දේ හැම දෙයකින්ම ඉවත් වෙලා ඉන්න ඕනේ කියලා එහෙම දෘෂ්ටියක් ගන්න එපා. අදහසක් අරගෙන සංකල්පනාවක් අරගෙන ක්‍රියාත්මක නොවන ආකාරයෙන් වාසය කරනවා. ඒක තද කරලා මිටි කරලා හිර කරලා ගත්ත අදහසක් නෙවෙන්න ඕන. තමන්ගේ ඔළුව නිදහස් කරලා මනස නිදහස් කරලා ශරීරය නිදහස් කරලා ස්වභාවික දේවල් සමග පමණක් වේදනාවන් වලින් තොරව වාසය කරන මනසක් වෙන්න ඕන. කිසිදු ආකාරයක පැවැත්වීමක් කියලා වැඩිමක් කියලා දෙයක් කරන්න එපා. තමන්ගේ හිතට දැනෙන අර නිරාමිස සතුට, ඒ සැහැල්ලුව නිසා ඇති වෙන සතුට භුක්ති විඳින්න තමන්ට ඉන්න පුළුවන්. ඒකට කියනවා ධර්ම රසය, නිවන් රසය ආදී වශයෙන් කියන එතන තියෙනවා. ලෝකේ තියෙන ඉහළම ආස්වාදනීය වින්දනයක් එහි තියෙනවා. ඒක ඔබගේ අයිතිය. ඒක හරියට පින්නතුනේ අර අවුවක ඉඳලා හිටපු කෙනෙක් හෙවනට ගිහාම නේද නුග සෙවනක ලැබෙන සිසිලස වාගේ, ඒසි කාමරයක ලැබෙන සිසිලස වාගේ අමුතු සිසිලසක් දැනෙනවා. ඒක ඔබේ අයිතිය. ඒ තමයි ධර්ම රසය, ඒක තමයි නිර්වාණ රසය. ඒක භුක්ති විඳින්න තහනමක් නැහැ. ඒක තමන්ට භුක්ති විඳින්න පුළුවන්. ඒක ස්වභාවික අසංකාරික රසයක්. හිතේ වේදනා තත්ත්වල් නැති නිසා, පිච්චීම් ගිනි ගැනීම් නැති නිසා ඇතිවන සුවය. ඒක ඔබේ අයිතිය. ඒත් ඔබ බලන්න ඔබ සංස්කාර තුළ පැටලිලාද කියලා. රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් ඔබ පැටලී නැත්නම් ඔබ විඳින්නේ, ඔබ ජීවත් වන්නේ ආර්ය සීලේ වඩමින්. ඔබ අධ්‍යාත්මික රූපයක පැටලෙන්නේ නැත්නම්, වේදනාවක මානසික වේදනාවක පැටලිලා නැත්නම් හොඳට පරීක්ෂා කර බලන්න. සංඥාවක නැත්නම් සංකාරයකට විලා නැත්නම් විඥානයකට විලා නැත්නම් ඔබ අත්විඳින්නේ ඒ ආර්ය සීලය, ඒ ලෝකෝත්තර සීලය. සාමාන්‍ය මිනිසුන් නොදැන මිනිස්සු තුළ හැම දවසකම හොඳ ආර්යකාන්ත සීලයක් වාගේ එකක් තියෙනවා. ආර්යකාන්ත සීලය කියන්නේ හැමම ඒ ආර්ය සීලේ වාගේ එකක් හැමදාම මිනිස්සු ප්‍රගුණ කරනවා. මිනිස්සු ළඟ පාතින දෙයක් තියෙනවා. ඕනම මිනිස්සේ අපි කියන්නේ මෙයා නම් හොඳට නිදාගත්තාම හරි ෂෝක් කියලානේ. නිින්ද ගියාම හරිම ෂෝක්. චන්දිකනුත් නැහැ, උද්දච්චකනුත් නැහැ, ලෝභ ද්වේෂ මොහ නැහැ, වෛර ක්‍රෝධ මාන නැහැ, මොකවත් තියෙනවද? ඒක නිසා අපි කියනවා මෙයා නිදාගත්තාම නම් හරිම ෂෝක් කියලා. අර ඔක්කොම දෘෂ්ටි ටික පැත්තකට දාලා තමයි යා නිද්‍රාවටපත් වෙන්නේ. නිසා හරි ෂෝක් කියලා කියනවා. ඒ වගේම නිද්‍රාවටපත් වුණාම එයාටත් සහනයක්. මොකද අර ඒවයින් පිච්චෙන තත්ත්ව මොකවත් නැති නිසා නිදාගත්තාම සැනීපයි කියලා කියනවා. දැන් මේ නිද්‍රාවේදී නොගන්නා දේ අවදියත් සමගම එයා මොකද කරන්නේ? එකපාරට මේ දේවල් ගන්න නැද්ද? තද නිද්‍රාවක් ගියා නම් එකපාරටම අර ටික එන්නේ නැහැ. පොඩි වෙලාවක් යනවා එන්න. නම් කොහෙද ඉන්නේ කියලා. සාමාන්‍ය නේව සංඥා නා සංඥායතනයට වගේ සමවැදිච්ච අයටත් එහෙමයි. ඒකෙන් අවදි වුණාට පස්සේ ටික වෙලාවක් යනවා මම ජීවත් වෙන්නේ දවල්ද රෑද? මේ කොහෙද? මේ මොන මාසෙද, මොන අවුරුද්දේද? මම කවුද, අන් අය කවුද, කොහෙද ඉන්නේ කියන කාරණේ ගන්න විනාඩි 5ක විතර කාලයක් යනවා. ඒක අත්දැකීමෙන් මට තියෙනවා. මොකද මම එතන ස්පර්ශ කරපු කෙනෙක් නිසා නේව සංඥා නාය සංඥායතනයට ඒ අත්දැකීම තියෙනවා. නමුත් ඒක පැත්තකට දාලා තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. එතකොට නිද්‍රාවටපත් වෙච්ච කෙනාට සුළු වෙලාවක් යනොත් තද නින්දක හිටියොත් ඒ අත්දැකීම ඔබට තියෙනවා. එහෙම එනවා. දැන් සමහරලාට රටක ගියාම කලාතුරකින් කෙනෙකුට ඒක සිද්ධ වෙනවා. තමන් අවදිලා බලනවා මේ අර තමන් සුපුරුදු ඇඳේ හිටියේ කියලා. දැන් මම හිල මට එහෙම සිද්ධයක් වුණා. ඉන්දියාවේ ගිහිල්ලා නැගිටලා ගිහිල්ලා මම මෙතන මේ බලනවා මේ බාත්รูම් එකේ දොර. එතන බිත්තියක් තියෙනවා. මම කල්පනා කරා මෙතන බිත්තියක් ආවේ කොහමද? මෙතන දොරක් තියෙන්නේ බෑ. ඉතින් ඒක පාඩ දඩ නින්නක් ගිහලා ඒක පහට අවදි වෙලා සුපුරුදු විදියට අර පුරුද්දට යන ගතිය හොයනවා. ඉතින් හොයල බලනකොට බිත්තිය. එහෙනම් බලනකොට ලංකාවෙත් නෙවෙයි ඉන්නේ. නේද? ඒ වගේ ඒ කාලේ සිද්ධ වෙච්ච සිද්ධිය මේ තමන්ට අර නිද්‍රාවෙන් අවදි වුණාම තව ඔබට ඒක අත්දැකීමක් තියනවද? පොඩි වෙලාවක් හරි යන්නේ නැද්ද පොඩ්ඩක් කරුණු කාරණා තේරුම් ගන්න කියන කාරණය සිද්ධ වෙනවා අර විඥාන ටිකට අවදි වෙලා කටයුතු කරන්න. මේ එක්තරා ඒ අවස්ථාවක පොඩි උදාහරණයක් මේ පෙන්වන්න උත්සාහ කරන්නේ කොහොමද මේ දෘෂ්ටි නොගැනීමේ අර නිද්‍රාව අතන තියෙන්නේ. මෙතන සීලයට ඒක යම්කිසි සම්බන්ධතාවයක් ඇති කරලා මේ තේරුම් ගන්න උත්සාහයක් ලබා දෙන්න කාරණයක් මතු කරන්න උත්සාහ කරන්නේ. බලන්න නොගැනීමේ තත්ත්වය නිසා එයා සහනශීලී වෙヒටය. ඒ තද නිද්‍රාවෙහි තියෙන ඒ කිසිවක් නොගන්නා වූ ඒ ගතියක් අරගෙන අපිට අවදියෙන් සිටින්න පුළුවන් නම්, ඒ කියන්නේ තද නිද්‍රාවකදී තියෙන ස්වභාවය අරගෙන අවදියෙන් සිටින්නට පුළුවන් නම්, ඒ කියන්නේ සියල්ල පේනවා, සියල්ල දකිනවා, සියල්ල ඇහෙනවා, නමුත් සිද්ධියක් වෙන්නේ නැහැ. මොකද්ද? ඇලීම, ගැටීම සිද්ධ වෙන්නේ නැත්නම්. එයා අවදියෙන් අවශ්‍ය කරන ආරිය සීලය ප්‍රගුණ කරනවා. එතන නිද්‍රාවේ. ඒස අවදීන් සිටින්න තමන්ගේ මනසේ සියල්ල දිහාම ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව තමන්ට ඉන්න හැකියාවක් තියෙන්න ඕන. හැබැයි ඔය ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න බෑ. මම කියන සිද්ධාන්තයේ තියෙන තාක් කල්ම. ඒකට මම කියන එක පවතින්නේ ඇලීම් ගැටීම් නිසාමයි. ඇලීම් ගැටීම් පවතින්නේ මම නිසාමයි. ඔකට කියනවා අඤ්ඤමඤ්ඤ පත්‍ය. එක්කිනෙකට හාවීම් නිසා. දැන් අපි අර ලී කෝටු දෙකක් මෙහෙම හිටවන්නේ. මේ එන්න මෙහෙම. නේද? මේ දෙපැත්තට අපි ආරුක්කුවක් වගේ හිටවන දෙපැත්තට. එතකොට අපි කියන්නේ මේක හේතුවෙන් මේක තියෙනවා. නේද? එකිනෙක හේතුවෙන් එකිනෙකට. මේකට කියනවා අඤ්ඤමඤ්ඤ පත්‍ය කියලා. මේ එකක් නැති වුනහම එකකට ඉන්න බෑ. ආන්නේ වගේ හේතු මේ ඇලීම් ගැටීම් නිසා අපේ මමත්වයේ පවතිනෝ. මමත්වයේ නිසා ඇලීම් ගැටීම් පවතිනවා. මනස කියලා කියන කාරණේ ගත්තහම, අපේ විඥානය කියන කාරණේ ගත්තහම, මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය හේතුවෙම තමයි පවතින්නේ වෙනතුනේ. අටිච්ච සමුප්පාදේ නේද? මේ පිටනවා. අවිද්‍යාව නිසා තමයි මේ ඔක්කොම උපදින්නේ. ඒ කියන්නේ අධ්‍යාත්මය පිළිබඳව නිවැරදි අවබෝධය නැති නිසා තමයි මේ හැම දෙයක්ම මිනිස්සු වැරදි විදියට ගන්න නිසා තියෙන්නේ. ඒ නිසා මුලින්ම සම්මා දිට්ඨිය යොමු කළා, දෘෂ්ටි නොගැනීමේ මේ ආර්යකාන්ත සීලය දියුණු කරලා කෙනෙකුට එන්නට මඟ හසර පෙන්නලා තියෙන බුදු පියාණන් වහන්සේ දෘෂ්ටිය තමයි ප්‍රථම කොටම බාධා. දෘෂ්ටියෙන් හැමදේම දකින්න පුළුවන්. එකක් හැර මොකද? නිවන් දැකීම හැර අනිත් ඔක්කොම දෘෂ්ටියෙන් දකින්න පුළුවන්. මේ ලෝකේ අනිත් ඔක්කොම දෘෂ්ටියෙන් දකින්න හැදලා තියෙනවා. ඒකෝ අපි ජීවිතේ කවමදාකවත් දෘෂ්ටියෙන් තොරව බලන්නේ නැතුව හැමදාම අපි බැලුවේ දෘෂ්ටියෙන්මයි. ආගම දිහා බලන්නේ දෘෂ්ටියෙන්, ජාතිය දිහා බලන්නේ දෘෂ්ටියෙන්, ඈ නෝන මහත්ය දිහා බලන්නේ දෘෂ්ටියෙන්, පුජ්‍යලේ දිහා බලන්නේ දෘෂ්ටියෙන්, ගහකොළ දිහා බලන්නේ, ඊටම කඩම දිහා බලන්නේ දෘෂ්ටියෙන්. මොනව දිහාද මට කියන්න වෙනතුනේ? ඔබ දෘෂ්ටියෙන් නොබලන්නේ එක දෙයක් හරි මේ වටපිටාව පරිසරයේ අපි දැකපු දේවල් තුල තියෙනවානේ, ආපු දේවල් තුල තියෙනවද දෘෂ්ටියෙන් තොර? නෑ. ඒ නිසා මේ දිට්ඨින්ච අනුපගම්ම, දෘෂ්ටි නොගන්න. සීලය කියන්නේ පොඩි පහේ දෙයක්ද? පුංචි දෙයක්ද? ඔක තේරුම් කරලා දෙන්න බෑ වෙනතුන. ඒක දිගට මාස 3ක දේශනයක් කරලා ඉවර කරන්න බැරි. විග්‍රහ කරලා අවබෝධ කරන වෙනතුරුම දේශනා කරන්න වෙන කාරණයක් මේක. අපි නිකන් වචන උඩින් ගහලා දාලා අපි හිතනවා මේක අපි ඒක දන්නවා කියලා. ඒ වචනෙහික තියෙන ගැඹුරත්වය පුදුමයි පිළිතුර. බුදුවරුන් බුදුරජාණන් වහන්සේලාගේ වදන්නේ මේක නේද? බුදු වදන් ගැඹීරෝ අයං ධම්මෝ. නිකන් ඒක කටපාඩම් කරලා තේරුම් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා සෑහෙන ගවේෂණය කළ යුතු දේවල්. පරේක්ෂණය කරපු දේවල්. දැන් ඔබ හිතාගෙන ඉන්න ඇති දුරකතනේ කියනක ඔබ දන්නවද කියලා. ඔබ කියයි ඕ මම දන්නවා කියලා. මොකද්ද දන්නේ කියලා අහුවම නම්බර ටික ඔබ වල කෝල් එක කරන්න නම් දන්නවා කියයි. නමුත් ඒහි තියෙන ඒ විද්‍යුත් ක්‍රියාවලිය පිළිබඳව අපි ඉගෙන ගන්න සිද්ධ වුණොත් එහෙම අපිට අවුරුදු පහක විශ්වවිද්‍යාල උපාධියක් හා සමාන ඉගෙන ගන්න දේවල් ඒක ඇතුළත තියෙන. ඕක තියෙන රසායනික தত্ত্বයන්, ක්‍රියායනික தত্ত্বයන්, ඕවා නිෂ්පාදන වෙන ආකාරය, දත්ත ගබඩා වෙන ආකාරයන්, ඒක දත්ත නිර්මාණය කළ ආකාරයන් පිළිබඳව ඉගෙන ගන්න ගියොත් එහෙනම් අවුරුදු පහක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ආන් ඒ වගේ කියලා හිතා ගන්න මේ පුංචි වචනේ. එක පාට අහුවම කියනවා අදෘෂ්ටි නොගැනීම. මම දන්නවනේ කොහොමද? දෘෂ්ටි නොගැනීමනේ. ඒකත් හරියට අර නම්බරේ ඔබල කෝල් එකක් ගන්න දන්නවා කිව්වා වගේ කතාවක්. ඒ නිසා හිතේන ගම්බුරු අර්ථය ඔබ දැනගත යුතුමයි. එහෙම නැතුව මේ උඩින් පල්ලෙන් දුවලා නිවන් දකින්න කියලා හිතලා පුළුවන් කම නැහැ. දහම තේරුම් කරගන්නවා කියන්නේ තමාව තේරුම් කර ගැනීම. තමාව තේරුම් කරගන්නවා කියලා කියන්නේ දහම තේරුම් කර ගැනීම. මොන දහමද? තථාගත දහම. තථාගත දහම කියන්නේ මොකද්ද? තථාගත දහම කියලා කියන්නේ පවතිනා වූ දහම. බුදුහාමුදුරන්ගේ දහම කියන එක නෙමෙයි ඒකේ අර්ථවත් වෙන්නේ. තථාගත දහම කියන්නේ පවතිනා වූ දහම. තමා තුළ පවතිනා වූ දහම තමයි තේරුම් කරගන්න ඕන. තේරුම් කරගෙන කරගෙන පින්නතුනේ අවිද්‍යාව කොටස් ඉවත් කරගෙන ඉවත් කරගෙන ඉවත් කරගෙන ගියාට පස්සේ අවසානට ඉතුරු වෙන දේ තමයි ඔබේ බවටපත් වෙන්නේ. මේ ශරීරයේ ඔබට ඇති නැති දේවල් ඔබ ඉවත් කරගෙන ඉවත් කරගෙන යන්න බලන්න. ඔබගේ වශයෙන් නොපවතින දේවල් ඔබට ඇති දේවල් නෙමෙයිනේ නේද? ඔබට උමනා විදියට හැන්ඩල් කරන්න බැරි දෙයක් කියන්නේ ඔබට ඇති දෙයක් නෙමෙයි. එවැනි දේවල් සවාගෙන සවාගෙන ගිහිල්ලා Taman ra ithena dewal hama deema iwat karaha monoda ithuru wenne? Avasanayata uttare mokada? Avasanayata kiyanne handula gena deyak ne. E nisama geniyena deyak ne. දැනට ඉතින් ගෙනාවෙත් නැති ගෙනියන්නෙත් නැති දේවල් අපි ගෙනාවාසේ ගෙනියන්නාසේ පරිහරණය කරනවා. ඒකනේ තේින්නේ නේ. කියන්නේ ගෙනාවෙත් නැහැ ගෙනියන්නෙත් නැහැ කියලා. ඒුණාට දැන් පරිහරණය කරන්නේ ගෙනාවා වාගේ. ගෙනියන්නා වාගේ. අන්න එතනයි වැරද්ද. ගෙනාවෙත් නැත්නම් ගෙනියන්නෙත් නැත්නම් එතන අපි අතහැරීමෙන් වාසය කරන්න ඕන. අතහැරීමෙන් වාසය කරන්න ඕන. අතහැරීමෙන් වාසය කරන්න ඕන. අතහැරීමෙන් වාසය කරනවා කියන්නේ මොනවද? ගැටීම අතහැරීමෙන් වාසය කරනවා. හැලීම අතහැරීමෙන් වාසය කරනවා. දැන් පන්සලට ගිහිල්ලා දම් පින්කම් අද දවසේ බොහෝ සිද්ධ වෙනවා. පුණ්‍යාවිසංකාර සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙන හොඳට ඇලීමෙන් වාසය කරලා ඒ පිළිබඳව පුණ්‍යාවිසංස්කාරය හොඳට පුරෝගෙන එනවා. හොඳයි. පුණ්‍යව සංකාරෙත් හොඳයි. සසරදී එක හොඳ ප්‍රතිඵල. නමුත් දිට්ඨිගතව යා කරන්න එක, දෘෂ්ටිගත නොවීමෙන් ලෝභ ද්වේෂ මෝහයෙන් තොරව කරන්න දන්නේ නැහැ. හරියට ඒක පින්කම කළ නම් හරි කිව්වේ නැතුනොත් හිතනක් කරන් තමයි යන්නේ. පින් අනුමෝදනාවක් කළේ නැති වුණොත් හඳුරු පින් දුන්නේත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒ අතර මොකක් හරි කලකිරීමේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැනත් සිතරේ දෝගන් තමයි යන්නේ. මේගොල්ලෝ පිළිවෙලට ආහාර ගන්නෑ මෙහෙමයි කියලා හරි දොස් කියලා හරි යමයි යන්නේ. ඉන්න අය යම් යම් දේවල් ටිකක් පනවගෙන මන් දන්නේ කොහොමද කියලා රෙදි කෑල්ලක් දාගත්තාම නේද කරට එහෙම සීලයක් පිළිතනවද කියලා. මම දන්නේ විදියට නම් මම හිතන සීලය නම් හැමදාම පවතින ඕන අධ්‍යාත්මික සීලයක්. ඒක සුදු ඇඳුම් වලවත් කහ ඇඳුම් වලවත් කොහොමකත් ඇඳුම් වල තියෙන එකක් නෙමෙයි. මේ සීලය ඇඳුම් වල තියෙන එකක් නෙමෙයි. ඒක සම්මුතියක්. ඒක සම්මුතියෙන් එහෙම කරන්න කාට කමන්නේ. සම්මුති හඳුනා ගැනීමක් වෙනස සම්මුති ධර්මතාවයද මේ අධ්‍යාත්මික දෙයක්. බුදුහාමුදුරන්ට වමනා කළේ මිනිස්සුන්ගේ බාහිර ඇඳුමින් ආගමිකෙක් කරන්න නෙමෙයි. දැන් සමහර ආගම්වල තනි කර තියෙන්නේ මොකද? බාහිර ඇඳුමින්ම තමයි ආගමිකත්වය කියන එක පෙන්වන්න තියෙන්නේ. අධ්‍යාත්මය කුණු වෙලා. ඈ කින්තේ ජටාහි කින්තේ අබ්ධිනසාටිය අභ්‍යන්තරංගාන බාහිරම් පරි පඤ්චසී කියන්නේ ඒකනේ නේද? මොකටද ඔළුවට දාන තොප්පි ජටා? කුමටද අඳින ඇඳුම් වත? අභ්‍යන්තරිකව ගහනව ලෝභයෙන් ද්වේෂයෙන් කැළඹෙන මිනිස්සු බාහිරම් පරිපංචසී බාහිර රැඟුමක් පමණයි. බුදු වදන මොච්චර වටිනවද නේ? මොනතරම් වටිනවද? ඒක තමයි මේ ලෝකෙම මේ වෙනකොට තියෙන්නේ සියලු දෙනාම. ඒ නිසා ඒ අධ්‍යාත්මික ශික්ෂණය, ආධ්‍යාත්මික ග්‍රහණ භාවය, අල්ලාගත් ස්වභාවය දුරු කරලා සහනශීලී මිනිසෙක් වෙන එක, සැනසෙලි දායක මිනිසෙක් වෙන වගකීම පවතිනවා. කාටත් අදාළයි. ඒ නිසා ඔබ මොන ආගමිකයෙක්ද කියන එක නෙමෙයි වැදගත්. ඔබ මොනතරම් සැනසෙලිදායක ජීවිතයක් ගත කරනවද කියන එක තමයි වැදගත්. දෘෂ්ටිධාරියෙක් වෙන්න එපයි කියන්නේ ඇයි අපි? දෘෂ්ටිධාරියෙක් වෙච්ච කෙනෙකුට සහනශීලීව ඉන්න පුළුවන් කමක් නැහැ. දෘෂ්ටිධාරියෙකුට සහනශීලීව ඉන්න බෑ. දෘෂ්ටිධාරියෙක් හැමතිස්සෙම පිච්චෙනවද නැත්ද? පිච්චෙනවා. ඔය ආගම් වල ඇලිච්ච හැම මිනිස්සෙක්ම පිච්චෙනවා. ජාතිවාදී ඇලිච්ච හැම මිනිස්සෙක්ම පිච්චෙනවා. ඒ නිසා ජාතියක් ආගමක් වර්ගයක් නැත්තම් කවදාවත් ඒක නැති කරන්න බෑ. මං අදහන ආගම කිසි කෙනෙකුට ලෝක නැති කරන්න බෑ. මං අදහන ජාතිය කවදාවත් ලෝකෙ නැති වෙන්නේ නෑ. මගේ ජාතිය මිනිස්සුනේ. මිනිස්සු ජාතිය කොහේ හරි ඉන්නවා. ඒ ජාතිය නතර ඒ මනුස්ස ජාතිය කොයි බහරි ප්‍රඥාවන්තයෙක් කෙනෙක් ඉන්නවා. එන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය සිංහල ජාතිය කියන එකේ ඇලිලා හිටියොත් එම කොහොමද දුක් විඳින්න සිද්ධ වෙනවද? මොකද මේ සියවසේ නැහැ වඳ වෙලා යනවා. ඒ නිසා මේ සිංහල ජාතිය කියන එක ඇලිලා ඇත්තම වැඩක් නැහැ. ඒක අපේ මේ මහානායක හැමදෙරුගෙනේ මට හොඳටම කියලා දුන්නේ. දැන් ඒක නතර කරන්න බෑ. දැන් ඒක විනාශ වෙලා ඉවරයි. ඕක වඳ වෙලා යද්දෙන් කරි වෙලා උපදීනේ ආයි කියලා ගන්න පුතේ නෝ සිංහල ආගමේ උපදිනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැමදාම જાතියක් කියලා එකක් තියෙනවා. මේ මොකක් හරි ගැත්තේ මනුස්ස જાතිය කියලා එකක් තියෙයි. හැමදාම යුද්ධ තියෙයි, හැමදාම ප්‍රශ්න තියෙයි. හැමදාම ධර්මයේ පිළිගන්න පිරිසක්, ධර්මයේ හොයාගන්න පිරිසක් ඉන්නේ. හැමදාම ධර්මයෙන් තොර පිරිසක් වාසය කරයි. මේ වෙනකොට ආගම් ભેදයක් නැතුව ප්‍රඥාවන්ත මිනිස්සු ඊ ආගමික දෘෂ්ටි න්‍යායන් වල තියෙන ආගමික ත්‍රස්තවාදය දැනගෙන ඒවයින් අයින් වෙලා ඉන්න කොටක් අය. ඒවයින් අයින් වෙලා තමන්ගේ අධ්‍යාත්මික සුවතාවය දිනු කරගන්න වාසය කරන ආගම් ભેදයක් නැතුව. පුජ්‍යල ભેදයක් නැතුව. ඒ නිසා සම විටම තමන්ව බලන්න පුළුවන්. තමන් අල්ලගත්ත දේ හැමතිස්සෙම වේදනාකාරී. අතහැරියොත් නම් වේදනාවක් නැහැ. විවිධ අඩු ප්‍රමාණ වලින් තියෙන වයර් 1000ක් විතර තියෙන එක තැනක. ඉතින් මෙයා එක එක වයරකින් යා අල්ලනවා. ඒ වෛරකෙන් වෛරක යා අල්ලන අල්ලන තරමට ඒවයි විවිධ තරමේ විදුලි පද්ධතියක් නම් එන්නේ. එයාට ඒ වෛරක අල්ලන වේගයෙන්ම එයාට ඒ වෛරක හරහා එන විදුලියේ ප්‍රමාණය ඇඟට වදිනවද නැද්ද? වදිනවා. ඒ ප්‍රමාණයට එයා කම්පණයටපත් වෙනවා. ඒ වාගේ තමයි අපි අල්ලන හැම දෘෂ්ටියකින්ම මොකද වෙන්නේ? කරන්ට් එක වදිනවද නැද්ද? කරන්ට් එක වදිනවා. ඊට පස්සේ අසංවරය කියන එක හට ගන්නවා. අසංවරය කියන එක කම්පණය කියන එක සැලීම කියන එක හට ගන්නවා. ඒ නිසා දෘෂ්ටි ප්‍රහාණය කරන්න සෑම විටම දෘෂ්ටි ප්‍රහාණය කරන්න. දහම තේරුම් ගත්තාම ඔය එකක්වත් නැහැ. ඒ මහා කාලගෝටිව එකක්වත් ඇති වෙන්නේ නැහැ පිනතුනේ මේ ධාම තේරුම් කරගත්තාම. ඒ දෘෂ්ටි ප්‍රහාණය වෙන තරමට තමන් තුළ මානසික සහනය කියන එක ඇති වෙනවා. දෘෂ්ටි ගත වෙන තරමටම කම්පන දරා ගන්න බැරි වෙන මිනිස්සුන්ට. හුල ගන්න බෑ. ද්වේෂය දරා ගන්න බෑ. පොඩි දෙයක් ඇත්තන් ඇති විශාල කුලප්පු වීම සිද්ධ වෙනවා. ඒගොල්ලෝගේ ඒගොල්ලෝ අතර පවා විශාල සටන්කාමීත්වය ඇති වෙනවා. එතකොට මේ දෘෂ්ටිධාරී භාවය වැඩි නුගත්කමත් එක්ක අනවබෝධයත් එක්ක ප්‍රඥාහීනතාවයත් එක්ක පිනුතුනේ දෘෂ්ටි භාවය වැඩි. ප්‍රඥාව වැඩෙනකොට නුවණ වැඩෙනකොට ධර්මයේ පිළිබඳව තියෙන උගත්කම දැනුවත් භාවය අවබෝධය ප්‍රත්‍යක්ෂතාවය කියන එක මනාකොට තහවුරු වෙනකොට ඒ දෘෂ්ටිගත භාවය අඩු වෙනවා. සමනය වූ දෘෂ්ටි ඇතිව සම්මා දිට්ඨිකව බලන්නට. මේක මොන පාටද? කියන බලන්න හැමෝම. හා? වෙනස් උත්තරයක් කාට හරි තියෙනවද? තවලන් තව කවඩු තියෙන ඔය පොඩි පොඩි පුතාලවත් කියන බලන්න. මේක මොන පාඩද? ඒ සුදු පාඩයි කියලා කිව්වනේ වෙනස් උත්තරයක්. එක අම්ම කෙනෙක් විතරක් උත්තරයක් දුන්නා පාටක් නැහැ කියලා. ඒක තමයි හරි. ඒක තමයි හරි. දැන් ඒ අම්මව එතනින් මේ කම්පණයටපත් කරන්න බෑ. නමුත් අනිත් සියලු සුදු පාටයි කියපු හැමෝම මං කම්පණයටපත් කරන්නම් දැන්. නෑ මේක කළු පාටයි. සුදු පාටයි කියපු ඔක්කොම කම්පණයටපත් වෙනවද නැද්ද? පත් වෙනවා. ඊට පස්සේ ආ වාසු මොමද ඇස් පේන්නේ නැද්ද මේක සුදු පාටනේ? කවුද කිව්වේ? කවුද කියේ? අපි මොන්ටිසෝරි ටීචර් තමයි කියන්නේ මේක වයිට් කියලා, මේක සුදු කියලා. ආ ඉතින් මොන්ටිසෝරි ටීචර් මේකට වයිට් කියන්නේද? ඒ වුණාට මම මේකට කියන්නේ කළු පාටයි. මගේ අදහස, මගේ ලේබලේ මේකයි. නේ දැන් අපි සමහර වයර් වර්ග එහෙම නැත්නම් ආයතන වල තියෙන කබඩ් ලාච්චු වෙන් කරගන්නකොට A1 B1 C1 CA1 ඔහ මොනවා හරි කියලා ඉංග්‍රීසි අකුරු ටිකක් දාලා ඒවා කබඩ් වෙන් කරගන්න ඕනේ. ඉතින් වෙන කෙනෙකුට ඕක ආවට මොකද්ද මේ C1 කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒක ඒ ආයතනේම අය තමයි දන්නේ මේ මොනවද මේ C1 කියන්නේ කියලා. එහෙම ලෝකෙ කොහයක්වත් C1 කියලා එකක් නෑ. ඒගොල්ලන්ගේ ආයතනයට හරියන විදිහට ඒගොල්ලෝ මොකක් හරි දේවල් ටිකක් කොම්පියුටර් බඩු හරි මොනවා හරි තියෙන එකට අපි එයා කියනවා C1 කියලා හරි මොනවා හරි. ඒ වගේ දැන් දෘෂ්ටිගත නොවන්න අන්න පාටක් නැති තැනින් ලෝකේ දකින්න. ඒක හරි අමාරු. දැන් මෙහෙට එන්නේ නැත්තේ ගොඩක් අය මග අරින්නෙත් ඇයි හේතුව? ඒක අපිට තේරෙන්නේ නැහැ. අනිත් පිරිස ඉන්නේ තේරෙන්නේ නැති වුණහට තේරුම් ගන්න ඕන නම් මේක තමයි කියලා එනවා. පිරිසක් එනවා තේරුම් ගන්න නැත්නම් තේරුම් නැති වුණාට තේරුම් ගන්න ඕන මේක තමයි කියලා එනවා. අනිත් පිරිස තේරෙන්නේ නැති වෙනකොට ඒවා අත්හැරලා යනවා. නිසා වටින්නේ තේරෙන්නේ නැති දේවල් අපි තේරුම් ගන්න උත්සාහ කරන එක. නමුත් අපිට පොඩි කාලේ කියන්නේ කරන්න බැරි දේවල් නොකර හිටපන් කොළුවෝ කියලානේ. ඉතින් ඒගොල්ලෝ තේරෙන්නේ නැති දේවල් අත්හැරලා දානවා. ඒ අයට ජීවිතේ සාර්ථකත්වය කියන්නේ කොහා ගන්න ලේසි නෑ. අපි තේරෙන්නේ නැති දේවල් කරන්න බැරි දේවල් නිර්මාණය කරන්න කල්පනා කරන්න ඕන. එවිටයි අපි අලුත් යුගයක් අලුත් ජීවිතයක් අලුත් දවසක් අපිට ලැබෙන්නේ. තේරුම් ගන්න බැරි ධර්මයි මත ඉස්සෙම තේරුම් කරගන්න. දැන් අපිට එකම දැන් ඔය පැත්තින්ම ලැබුණේ ඒක මම කියව වචනයක් නෙවෙයි. මොකද මේක පාටක් නෑ. පාටක් නෑ කියනකේ අදහස් මොකද්ද? ඒ අම්මව කම්පණය වෙන්නේ මේකට කළු පාටයි කියලා දැන් මම කිව්වද? මෙයා එහා පැත්තේ අම්මද කිව්වේ නේද? මේකට කළු පාටයි කිව්වහම දැන් එයා කම්පණය වෙන්නේ නෑ. හාමුදුරුවෝ කළු පාට නෙවෙයි මේකට රෝස පාට කිව්වත්, මේක නිල් පාට කිව්වත්, මේක රතු පාට කිව්වත්, මේක ආයි සුදු පාට කිව්වත් ඒක නම් නෙවෙයි මට තියෙන ගැටලුව. එතකොට තමන් පාටක් නෑ කියන එක දෘෂ්ටිගතව ගත්තොත් එහෙමනොත් ඒකට යා සටන් කරාවි. හැබැයි මේකට දෘෂ්ටිගතවකින් තොරව මේකට පාටක් නැහැ කියලා අපි කියනවා නම් එයාට මේක පාටක් තිබුණත් පාටක් නැතත් එයා තුළ කම්පනය හටගන්නේ නැහැ. එක තැනක තියෙන සූත්‍ර දේශනාවක ආතන වහන්සේ කෙනෙක්ගේ හරි එක්තරා පුජ්‍යලෙක් ඒ කාලේ ඉඳලා තියෙන හරි තර්ක තියෙන පුජ්‍යලයෝ බුදුරජාණන් වහන්සේ පොල් ගහකට ගිහිල්ලා කියනවා මේක නුග ගහයි කියලා. මොකක් හරි ගහකට වෙන ගහක නමක් කියලා තමයි කියන්නේ. අපි හිතමුකෝ පොල් ගහකට ගිහිල්ලා කියනවා මේක නුග ගහ කියලා. දැන් ඔබට ඇවිල්ලා එහෙම කිව්වොත් එහෙම ඔබ මොකද කරන්නේ? පොල් ගහක් පෙන්නලා කියන මේ තියෙන නුග ගහක් කියලා. ඔබට ලොකු සටනක් තියක් කරයි. කොහොමද මේක නුගගහ මේක පොල් ගහ කියලා. නමුත් ලෞතර බුදු කෙනෙක් ලබා දෙන උත්තර හරි පුදුමයි. දිගට අතු වැවෙන ඒක ඉරටු සහිත කොළ හැදෙන ගෙඩි ලෙල්ලක් සහිත ගෙඩියක් හැදෙන ඒ ගෙඩිය ඇතුලේ කටුවක් තියෙන කටුව ඇතුලේ සුදු පාට මදයක් තියෙන එහි ජලය තියෙන ඒකේ පොඩි ගෙඩි සැදෙන්නට කලින් මල් හැදෙන මේ ගසට ඔබ කියන්නේ නුග ගසයි කියලා නම් ඔබ නිවැරදි. ඔහු කියන්නේ මේ ගහටමනේ නේද? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එකෙන් ඉඳ ගන්න. දැන් දෘෂ්ටිගත නොවුනහම මොනතරම් ජීවිතේ සහනශීලීද කියන එක තේරෙනවද නැද්ද? දෘෂ්ටිගත නොවුනහම තියෙන සහනශීලීත්වයට මොනෝපැත්තකවත් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඈ ගහකොළ පවා අතහැරලා ඉන්නේ ජාති ආගම විතරක් නෙමෙයි ගහකොළ පවා අතහැරලා ඉන්නේ ජාති ආගම නෙමෙයි අපේ උන්දල පක්ෂෙ කොච්චර තදින් අල්ලගෙන ඉන්නවද නේ? කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියලා අල්ලන් ඉන්නේ. ඒ නිසා මේ රටේ විතර දෘෂ්ටිධාරීන් කොහෙවත්වත් නැහැ කියලා හිතෙනවා. සමහර රටවල මිනිස්සුන්ට ওই ඡන්දයේ දේශපාලනේ වගේ දේවල් එච්චරම වැදගත් දේවල් නෙමෙයි. මිනිස්සු දේශපාලනය තියනවද කියලාවත් දන්නේ නැහැ. ගණන් ගන්නෑ ඡන්දෙ තිබුණද නැද්ද කියලාවත් ගන්නෑ. සම්පල්ලාර ටීවී එකකින් ඇඩ් එකක් යනවා විතරයි. මේකට මෙන්න වැඩි මේ රටේ වෙන සංවර්ධනය දියුණුවක් අධ්‍යාත්මික මොකක්වත් නැහැ. පුදුම අනාතය ටික. පව්. ඒ කියන්නේ නෝගතුන්ගේ අනවබෝධයෙන් අඥානකමෙන් පිරිච්ච මිනිස්සුන්ට පත් වෙනවා. ඒ නිසා ඒ දේශපාලන දෘෂ්ටි අතහරින්න. මට හොඳ හා නරක සහ මිනිස්සු කොටසක් ඉන්නවා මිසක් කිසි විටක මට පක්ෂයක් නැහැ. පින්නතුන සාන්නාසය කෙනෙක් හැරෙන්න මට කිසිම පක්ෂයක් නැහැ. ඒ හැම පක්ෂයකම ඉන්න හොඳ මිනිස්සු ටික අඳුරනෝ ලිංගක් හරි නරක මිනිස්සු ටික අඳුරන. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ මිනිස්සු ඕන වෙලාවක හොඳ, නරක මිනිස්සු හොඳ වුණාම හොඳයි කියන්නත් පුළුවන්. හොඳ මිනිස්සු නරක වුණාම නරකයි කියන්නත් පුළුවන්. හොඳ මිනිස්සුන්ට හොඳයි කියන්නත් පුළුවන්, නරක මිනිස්සුන්ට නරකයි කියන්න පුළුවන්. ඒක මිසක් එහෙම වෙන පැත්තක් නෑ. එහෙම වෙනක් නෑ. අපි ළඟ ඉන්න හොඳ මිනිස්සු. ඒ මිනිස්සු හොඳට ඉන්නකම් හොඳයි. නරක වුණාම අපි කියන්නේ නරකයි කියලා. ආයි නරකට ඉන්නවා. නරකින් ඉන්න එක නයි හොඳ වෙනවා. යා කරුණු තේරුම් ගන්න. එතකොට අපි කියනවා යා හොඳයි කියලා. එහෙම නැතුව මේ ස්ථිර නරක මිනිස්සෙ හොඳ මිනිස්සෙ නෑ. ඔබේ මනසත් එහෙමයි. සම්මයක් ධර්මයේ පිහිටියාම හොඳයි කියලා කියනවා. ලෝභ ද්වේෂ මෝහ ඇති වුණොත් එතෙන්ද නරකයි. දැන් දෘෂ්ටිගත කරගන්න දහමක් නොදෙනකොට තමන්ගේ විඥානය මොකද කරන්නේ? හැම දිහාම බලනකොට සාවිනාත හැම පැත්තක්ම අපිට ගන්න කියලා ඉඩක් තියෙන්නේ නැහැ. දැන් මේ විඥානය කරගෙන දෙයක් ගන්න. විඥානය අල්ලගෙන ඉන්නේ. තාම විඥානයට දැන් ගෝචර කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක ඇස අල්ලගෙන ඉන්නවා. දැන් කෙනෙක් අපි හිතමු යමක් හොයනවා කියලා. අපි බස් ස්ටෑන්ඩ් තුම් වලට හරි ගිහලා කෙනෙක් කෙනකම් බලාගෙන ඉන්නකොට අපි මොකද කරන්නේ? මේ හැමදෙස්සෙම බලබලා ඉන්නෝ. ඒක නා තාමාවේ නෑ වගේ මේ විඥාණයට දැන් ආමිනවහන්ස ගන්න දෙයක් දුන්නේ නෑ. හැම පැත්තෙම ගන්න පැති දේවල් ටික කපා හැරලා තියෙන්නේ. ඉතින් මේවා බලාගෙන ඉන්න මොනවද ගන්න කියලා. තවර තාම තියෙනවා. එතකොට Taman තේරුම් කරගන්න ඕන. හරි, තාම මම විඥාණයෙන් උපාදානය කියන එක කරේ නැති වුණාට විඥාන උපාදානය වෙලා ඉවරයි. විඥාණයට නොයෙකුත් දේවල් ගත්තේ නැති වුණාට විඥාණය තාම මෙතන වැඩ කරනවා කියන එක තියෙනවනේ. විඥාන නිරෝධ වෙලා නැහැ කියන එක තේරුම් කරගන්න ඕනේ. එතකොට හා, එතකොට විඥාණය තමයි දුක. සංඥාව තමයි දුක. සංඛාරය තමයි දුක. රූපේ තමයි දුක. වේදනාව තමයි දුක කියලා අර පටිච්ච සමුප්පාදයේ තියෙන මේ පංච උපාදාන ස්කන්ධ පහේ බලන්න. දුක ඒකෙන් හොයනවා. ඒ දේවල් ග්‍රහණය කරගෙන හොයනවා. රූපෙට රූපේ, වේදනාවට වේදනාව, සංඥාවට සංඥාව, සංඛාරයට සංඛාර, විඥාණයෙන් විඥාණයට මේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම මෙයා හොයනවා. ඒ නිසා ලෝකේ දුක, ප්‍රමුඛ දුක, මූල සාධක දුක, ප්‍රධාන දුක, දුකට හේතුව පංච උපාදානස්කන්ධයයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට පිරුතුනේ එතනින් මෙහාට ඇවිල්ලා රූපේ තිබෙන මැරෙන දේවල්, කැඩෙන දේවල්, ජරාවට පත් වෙන දේවල්, කුණු වෙන දේවල්, ගඳ ගන්න දේවල් දුකයි කියලා ගන්න ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ. මුලින්ම දැනගන්න මේ විඥානය තමයි මෙතන දුක තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධය අතහරින්න. තමන්ගේ අධ්‍යාත්මික සිත අනවබෝධයෙන් පවතින සිත අවබෝධයට පත් කිරීම තමයි මේ කරන්නේ. ප්‍රඥාවන් ප්‍රඥාවෙන් තමා විසින් තමන්ගේ සිත අවබෝධයට පත් කරනවා. තමා විසින් තමන්ගේ හිතේ තියෙන මලකඩ ඉවත් කරනවා. තමා විසින් තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව තමන්ම දුරු කිරීම තමයි මේ කරන්නේ. අපිට ඉදේ කරන්න බෑ. ඔබ උත්සාහයක නිහලන කෙනෙක් නම් ඔබට උදව්වක් අපිට කරන්න පුළුවන්. එතන ධර්ම අවබෝධය වෙනෝ අනිත් අයගේ දැකපු අය, ඒ වගේම ධර්ම අවබෝධය වෙනකොට වෙන වෙනස්කම් පිළිබඳව එහෙම අහලා එහෙම දැනගත්ත උදවියගේ එක දෝෂයක් තියෙනවා. ඒගොල්ල තමන් දිහා බලාගෙන ඉන්නේ අර ඒගොල්ලන් අනිත් අර ධර්ම අවබෝධය ලැබපු අයගේ වෙනස්කම් තමා තුළ ඇති වීගෙන එනවාද කියලා. එයා කිව්වොත් එහෙම මගේ ඇඟ ගැහිලා ගියාය වෙලා එයා හොඳට බලන් ඉන්නවා දැන් නැතකොට දැන් ගැහේද. එහෙම නැත්තම් මෙහෙම ඇවිල්ලා ගෙඩියක් වගේ ඇවිල්ලා මගේ ඇඟෙන් මෙහෙම පිට වුණා මොනවා හරි අත්දැකීමක් කිව්වහම ඒ අත්දැකීම තමා තුළින් පහළ වෙද කියලා. ඒ අත්දැකීම තව කෙනෙකුට එන්නේ නෑ. එක එක අත්දැකීම් තමයි එක එක්කෙනාට ඇති වෙන්නේ. දැන් මිරිඟුව දිහා බලාගෙන ඉඳලා රහත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. දිය පෙන පිඩු දිහා බලාගෙන ඉඳලා රහත් වෙච්ච උත්තම ඉන්නවා. පටාචාරා වගේ අය රහත් උනායි කියලා කියන්නේ පාදක සෝදලා ගලාගෙන යන වතුර ටික දිහා බලලා. ඉතින් ඒ වගේ අත්දැකීමක් ඉතින් තව කෙනෙකුට එහෙම ඉනවයි කියලා හිතාගෙන බලාගෙන හිටියොත් එම කවදාවත් හම්බ වෙන එක නෙමෙයි. ඒක එහෙම වෙන්නේ නැහැ. එනිසා එවැනි දෙයක් කිසිසේත්ම බලන්න එපා. එහෙම දෙයක් අනවශ්‍ය දෙයක් කියලා කල්පනා කරලා ඒක අත්හරින්න. අත්හැරලා තමන්ගේ හිත සැහැල්ලු කරගන්න, තමන්ගේ හිත නිදහස් කරගන්න, තමන්ගේ මමංකාරය දුරු කරන්න සෑම විටම තමන් පැත්තට හැරිලා බලන්න. තමන් කොහෙද රැඳිලා ඉන්නේ? තමන් තුල තවම තව කොච්චර දෘෂ්ටි භාවයන් වල තමන් ඉන්නවද කියලා හැම තිස්සෙම තමා විසින් බලනවා කියන තැනින් අයින් වෙලා තමා දෙස බලනවා කියන එක කරන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. තමා විසින් වෙසක් අද්ද එහෙම ලියන්නේ නේද? නම ලියලා විසින්. ඊට පස්සේ නම ලියලා වෙත. තේරෙන ඒ වගේ තමා විසින් වෙන්නේ නැතුව තමා දෙස තමා වෙත තමා හැර තේරෙනනේ. දැන් තමන් ලියන් තියෙන එක තමයි තමා වෙත තමා. එසක් කාඩ් එක හරි පොසොන් කාඩ් එක හරි ලියා ගන්න. තමා වෙතම කවුරුත් තැපල් කරන්නේ නැහැ නේද? තමා වෙත ලියුම් තැපල් කරනවද? තමා වෙත තැපල් කරන්න වෙනව දැන්. හැබැයි මේ ලියුම මෙතෙක් කාලේ නේද අනුගතනේ නේද? ලියුම් තැපල් කළේ වෙසක් කාඩ් එක තැපල් කරේ මේ පාන තමන් වෙත වෙසක් කාඩ් එකක් දාගන්න වෙනවා. ලියුමක් දාන්න වෙනවා. මේක තමා වෙත මේ ලියුම දාන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අර රුවන් සක්මන් කළා කියන්නේ. මොනවද මුදුරුවක් මවාගෙන නේද? දැන් අපි ඉන්දියාවේ ගියාම දකින්න පුළුවන් ඒ වජ්‍රාසනයේ ළඟම තියෙන සක්මන් කරපු ස්ථාන. උසට බැඳලා හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා මෙතන තමයි සක්මන් කළේ කියලා. බුදු කෙනෙක් මවාගෙන සක්මන් කළා. කියන්නේ තමා වෙත තමන් හැරි බැලුවා. නේද? ඒක පෙන්වන්නේ ඉතින් වෙන කෙනෙක් වෙන විදියක් තියෙනවද? තව ක්‍රමයක් නැහැ. බුදු කෙනෙක් මවාගත්තා කියන එක තේරෙනවා. නමුත් මම පින්නතොට පැහැදිලි කරලා තියෙනවා සත්සතිය කියලා කියන්නේ බුදු වෙන්න යන ගමනේදී සිද්ධ වෙච්ච දේවල් ටික නිසා බුදු වුණාට පස්සේ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි කියන එක. මොකද අපිට ඉතාම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා මාර දූවරු ආපු කතාව, ඊට පස්සේ මාර වැහි වැහැපු කතාව. ඒ ඔක්කොම ආවේ මාරය දමනේ වෙන්න කලින් ආවේ. මාරය දමනේ වුණාට පස්සේ අර රුවන් ගෙහි ඊට පස්සේ ආවේ නෑ. කිසිම මාරෙක් එන්නේ නෑ. මාරය සම්පූර්ණයෙන්ම පලාගියා, පරාජය කළා. පරාජය කරන්න කලින් තමයි අරිෂ්ඨික සිද්ධ වුණේ. එතකොට වජිරාසනේ වාඩි වුණේ සිද්ධාර්ථ ආනන්ද. ඊට පස්සේ වජිරාසනේ අවබෝධයෙන් නැගිටින්නේ අනිවාර්යයෙන්ම සක්මන් කරපු තවත් ඒ සිටපු ස්ථානයේ වටපිටාවෙම තියෙනවා. ඒවා ඉතින් ඒ විදිහේ සත්‍යයක්. කොහොමත් එහෙම තමයි. ඒ අධ්‍යාත්මික පරේක්ෂණයක් කරපු කාලෙත තමා දෙස තමා හරි බැලීම. උන්නු තැනින් නැගිටලා බැලුවා. වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා බලන්න වෙනවා. දැන් උනත් ඔබ වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා බලන්න වෙනවා. වාඩි වෙලා ඉන්නේ කොහෙද කියලා මුලින්ම. ඊට පස්සේ Taman එක Tamanට කතිකාවක් කරන්න වෙනවා. එහෙමයි ආත්ම අවබෝධය කරන්නේ. තමාව Taman අවබෝධ කරගන්න. හැබැයි වාඩි වෙලා ඉන්න තැනටම වෙලා වාඩි වෙලා හොම හිටියොත් හැමදාම වාඩි වෙලාම ඉන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න තැන එකටම බලන්න. කොයිද වාඩි වෙලා ඉන්නේ? අපර පේනවද ඔබ වාඩි වෙලා ඉන්න තැන? කියන්නේ එපා ප්ලාස්ටික් පුඩුවක වාඩි වෙලා ඉන්නේ කියලා. යම් තැනක ඔබ වාඩි වෙලා ඉන්නවද? ඒ තමයි ඔබේ දෘෂ්ටිය. ඒ තමයි ඔබේ උපාදානය. ඒ තමයි ඔබේ ඇලීම ගැටීම. අහසේ පාසටහන් පිහිටන්නේ නැහැ වගේම ඔබේ හිතත් මේ අහස වගේ බවට පත් කරගන්න. පාසටහන් පිහිටන් පිහිටන්නේ නැති. මං හරි ආසයි මේ ඇත්තෝ එක සැරේන ඔක්කොම ටික ධර්ම අවබෝධය කරගන්න ඕන. නමුත් ඉතින් ඒක අවබෝධ වෙන්නේ නැතුවට මම මොනෝ කරන්නද නේද? නමුත් අපි කැපවීමක් කළා. දැනගත්තේ ඔබත් කැපවීමක් බලන්න. එකම දෘෂ්ටි කෝණයකින් ධර්මය අහන්න නැතුව හැමදාම වෙනස් වෙවි අහන්න ඕන. හැමදාම ඇවිල්ලා එකම විදිහකට බලාගෙන ඉන්න එපා. එකම කෝණයකින් බලන්න එපා ධර්මය. මොද පරීක්ෂේ පරේෂකේ විවිධයි. සම විදියට ඒක පරීක්ෂණය කරන්න ඕන. දැන් දේශනා ඇහුවාම නිවන් දකින්න පුළුවන් කියලා කිව්වට නිකන් ඇහුවට ඒක නිවන් දකින්න බෑ. ඒ මොසුම් බුද්ධියෙන් අහන්න ඕන. නිරන්තරයෙන් ධර්මයෙන් යමක් අරගෙන නිවන් දකින්න නෙමෙයි තමන් උත්සාහ කරන්නේ. තමන් ළඟ තියෙන දේවල් ධර්මයේ අසන ගමන් අතහරින්න ඕන. මොකද ධර්මයෙන් කියා දෙන්නේ අතහැරීමනේ නේද? ධර්මයෙන් කියා දෙන තරමට මේ අතහැරීම මේ විදිහට තමා අතහරින්න. සමහර අය ඔක්කොම ධර්ම කරුණ හොඳට අහගෙන ඉන්නෝ මේ මිනිහා වගේ. එරුණානේ හත පහක් අතහරින්නේ. පොඩි දෙයක්වත් අතහරින්නේ නැහැ. බාහිරින් අතහරින්න කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. අධ්‍යාත්මිකව අතහරින්න ඕන. ඉතින් බාහිරින් අතහැරීම ලේසි, අධ්‍යාත්මික අතහැරීම අමාරුයි. හොඳයි ලේසි මොකද්ද? අධ්‍යාත්මික අතහරින එක බොහොම අමාරුයි. බාහිරින් අතහරින එක හරි ලේසි. බාහිරින් අතහැරීමේදී අධ්‍යාත්මික අතහැරියේ නැත්නම් ඒක අතහැරීමක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් මේ අතහැරීම කියලා කියන්නේ වස්තු සම්පත් භාණ්ඩ අතහැරීම නෙමෙයි. අතහරින්න කෙනෙක් නැති බව, අතහරින්න දෙයක් නැති බව තේරුම් ගන්න. මට නම් පේනවද අතහරින්න දෙයක් නෙමෙයි. ඒක මහත්මෙන් දවසක් මට කිව්වා සායනාන්ත ඔබ වැඩක් නැහැ, ඔව අතහැරලා දාන්න මෙහෙමයි කියලා. මම වාද මට අතහරින්න දෙයක් නැහැ නේ කියලා. එමු මම මාත හැරලා ඉන්නේ, අය අතහැරලා ඉන්නේ කියලා මොනවද අය අතහරින්නේ. අතහැරපු දෙනෙකුට ආයි මොනවද අතහරින්නේ. එච්චර කාලේ බාරයක් ගත්තාම වගකීමක් ගත්තාම මේ වගකීම එලෙස ඉෂ්ට කිරීම කියන එක ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තරුණ කාලෙත් මගේ ළඟ තිබිච්ච හොඳ ලක්ෂණයක් තමයි. අපි කණ්ඩායම් නායකත්වයක් දරන කාලෙක මම මගේ එක කණ්ඩායමේ ඉන්න කෙනෙක් හරියට ඒ කණ්ඩායමේ නායකත්වයට ගරු කරන්නේ නැතුව එක එක යෝජනාවල් වෙන වෙන දේවල් කරලා ඉවරලා මේක නිකන් කරගෙන යන වෙලේ අවුල් කරනවා. මම ඊට පස්සේ එහම මෙහෙට එන්නේ. දැන් ඔබතුමා මම මේ කියන දේවල් එකක්වත් අහන්නේ නැහැ කියලා පාසල් කාලේ අහන්නේ නැහැනේ. ඔබට පුළුවන් ද මේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්න? දැන් කණ්ඩායම අනිත් අය කියන හා බෝ මෙයා කොහොමද මේ අපිස්සෙක් නේ මෙයාට කරන්න බෑනේ කියලා කණ්ඩායම ඉන්න ඔක්කොම කියලා. දැන් ඊට පස්සේ එයත් කියනවා බෑ කියලා. මං කිව්වා එහෙම කරනවා නම් මම කැමති ආගේ මේ කෙනෙක් බවට පත් වෙලා මේ කණ්ඩායමේ කෙනෙක් බවට පත් වෙලා ඔයාගෙන දෙහගෙන මම වැඩ කරන්න කැමති. ආට පුළුවන් ද මේක මෙහෙවන්න නැත්නම් බාරගෙන කරන්න? එතකොට කියනවා බෑ කියලා. එහෙනම් මං කිව්වා එහෙනම් මං කියන විදිහට මේක මේ විදිහට මේක කරන්න ඕන. ඔය කීම මේකයි. එතකොට ඒ වගේ තත්ත ඒ වගේ තමයි ඊට පස්සේ ධර්මයේ සියල්ල අතහැරලා සිටියත් යානා එකත්වයක් ගත්තාම වගකීමක් ගත්තාම මේ වගකීමෙහි හැසිරෙන ස්වභාවයක් තියෙනව මිසක් ඒක අල්ලගත්තු ස්වභාවයක් නෑ. එතනත් අපි අරගෙන තිබුණේ මේ නායකත්වයක් කියන පුජ්‍යලත්වයක් අරගෙන නෙමෙයි දාම වැඩ කරලා තියෙන්නේ සම්මුතියෙන් පුජ්‍යලත්වයේ තිබුණට ඒ කාලේ නායකත්වයේ කියන වගකීම කියන එක ඉෂ්ට කිරීම සඳහා ආන්න එවැනි தත්වයක් තියෙනවා පුජ්‍යලේක ළඟ. නායකත්වයේ කියන ඒ වගකීම් தත්වය ගන්නවා. එහෙම නැතුව ඒකේ පුජ්‍යලත්වයක් නෑ. ඒ කියන්නේ යාට ඕන පැත්තකට ගිහිල්ලා ඉන්න පුළුවන්කම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් තේරෙනවනේ මේ ප්‍රතික්ෂේපය නෙමේ බුද්ධ ආගමේ ප්‍රතික්ෂේපය නෑ. දැන් අතහැරීම කියන එක ගොඩාක් වෙලාවට අපේ සමාජ ගත වෙලා තියෙන්නෙම මොන කෝණයෙන්ද? ප්‍රතික්ෂේපය කියන කෝණයෙන්ද නැද්ද? ප්‍රතික්ෂේප කරනවා ඉඩකඩම් අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. දේපොළ අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. යාහන වාහන ප්‍රතික්ෂේප කරන්න ඕන. සල්ලි මිල මුදල් ප්‍රතික්ෂේප කරන්න ඕව ඕන්නේ. එම් ජාතිය ඕන්නේ, ආගම ඕන්නේ, රට ඕන්නේ කියලා ඔක්කොම ප්‍රතික්ෂේප කරන වැඩපිළිවෙල කළා. අවසානයේ මේ අවුඩලෙන් සුව විතරයි ඉතුරු වුනේ. ඊර්වසේ වගේ මිනිස්සු දිහා බලලා කියනවා මාර චාම් මිනිස්සෙක් නේද කියලා කියනවා. එහෙමයි නේ. එහෙම දෙයක් වෙන්න කියන කතාවක් නෙමෙයි මේක. එහෙමලු නිගන්ටිව බවට පත් වෙනවා. එහෙම අතහැරීමක් නෙමෙයි. දැන් නිගන්ඨනාත පුත්තේ ඉන්දියාවේ ඉන්න ප්‍රධාන නිගන්ඨ නායක තුමා දැකලා තියෙනවද ඔයගොල්ලෝ? දැකලා තියෙනවා බලන්න. යන්නේ බෙන්ස් කාර් එකක. සන්ග්ලාසස් දාලා ලැප්ටොප් එකක් එම් පාවිච්චි කරනවා. ඇයි ඒ නිගණ්ඨාගම ඒ කාලේ සන්ග්ලාසස් තිබ්බේ නැහැ. ඒ නිසා ඉපයි කියලා තිබුණේ නැහැ. ඒ නිසා කණ්ණාඩි දෙක දානවා. කණ්ණාඩි දෙකක් දානවා. ලැප්ටොප් තිබ්බෙත් නැහැ මේ කාලේ. ඒ නිසා ලැප්ටොප් පාවිච්චියත් ඉපයි කියලා නැහැ. නමුත් බෙන්ස් කාර් තිබ්බෙත් නැහැ. බෙන්ස් කාර් වල යන්න ඉපයි කියලා තිබුණේ නෑ. කොහොමද නිකන් සංග්ලාසස් දෙකක් දාලා ලැප්ටොප් එකක් පාවිච්චි කරමින් බෙන්ස් කාර් එකේ හෙළුවෙන් යනකොට ආර ලස්සනක් තියෙන බැල මම දැක්ක වීඩියෝ දැර්ෂණය මිනිහ ආර ලස්සනට වැලා එන එක. එනික ඒ සිකියුරිටි එකක් තියෙනව එනෝ බුදුම ගාඩ් එකක් තියෙන යාට මේ පාර පාප් වහන්සේට වගේ මහා නායක කෙනෙකුට වගේ නිගණ්ඨ නායක කියලා කියන කෙනාට බුදුම මේකක් තියෙන. එයා ඉතින් ආහාර ගන්නකොට බිම ඉඳන් ආහාර ගන්නෙත් නැහැ. පොඩි අඩියක විතර පුටුවක් බංකුවක් තියෙනවා බංකුව වල නගිනවා. නැග්ගට පස්සේ පිඟානක වල දන්නේ නැහැ ඒගොල්ලෝනේ. ඒ කියන්නේ ඒ තරම් අතහැරලා පිඟානකුත් නැහැ. පිඟානකුත් නැහැ. අතට දුන්නහම දෙන දේ තමයි කන්නේ. අතර වතුර ටික වැක්කුරුවාම ඒකෙන් තමයි බොන්නේ. ඉතින් එතකොට මාර කරදරයක් නේද මිනිස්සුන්ට? සෑහෙන කරදර. නමුත් එයා සිල්වන්තයි. එයා සිල් රකින්න අනික් කට්ටිය ඔක්කොම එයාගේ සිල්ලයට help කරනවා. ඒක හරි show. ඊට පස්සේ ආව නාවනු නාවනකොට මේකෙන් එයාගේ ඇඟෙන් හැලෙන වතුර හැම එකතු කරගෙන ගිහිල්ලා නේ ඔයගොල්ලෝ බොනෝ. ඒක එක දේවල් කරනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. විනෝදනේ වරපතලයි බරපතලයි. ඒකක් නියම නිම කරන්න බෑ. අහස දිහා බලන් කෑ ගන්නවා. මනක් කල්පිත ලෝකෙට භූතෙක් කරි යකෙක් කරි මොකෙක් කරි ගැන කිව්වහම මෙයා ලෝකෙ මැව්වා. මෙයා මෙහෙමයි කියලා කියන්නේ. මෙයා මරණයෙන් පස්සේ මෙයා අතරට යනවා කිව්වහම මෝඩ හරක් මේව විශ්වාස කරනවනේ. හරියට ඒවා දේශපාලන පොරොන්දු වගේ. ඈ කොහොමද මේ රටේ හැමදාම වැඩියෙන්ම පච ගහපු අය නෙවෙයිද මේ රටේ රජ වුනේ? මේ රටේ ඉන්නේ ගොන් හරක්නේ. ඒ දෙන්නන් කිව්වොත් පඩි වැඩි කරනවා කිව්වොත් කොහෙන්ද වැඩි වෙන්නේ? මොකද්ද වැඩි කරන්නේ? ඒව මුකුත් දන්නේ නැහැ. බඩු අඩු කරනවා කිව්වොත් කොහොමද අඩු කරන්නේ? අඩු කරගෙනකොට මොකද්ද වෙන්නේ? ඒව මොකවත් දන්නේ නැහැ. අඩු කරනවා කිව්වා කිව්වනේ ඉතින්. ඒ වගේ තමයි ආගම වුණත් එහෙමයි. මේ ආගමට ගියා මෙච්චර හම්බ වෙනවා, මෙහෙම හම්බ වෙනවා, දෙයියෝ විශ්වාස කරා, මෙහි යනවා කිව්වා. මේ යක්කු ඒව විශ්වාස කරනවා. ඉතින් ඇත්ත වශයෙන් මේ බත් කන මිනිස්සුදනේ බත් එක අනිවාර්යෙන් ගොටුකොල ටිකක් එහෙම කාලා ඔය ස්නායු වර්ධන එහෙම තිත් තියෙනවනම් ඔහොම විශ්වාස කරන්නේ නැහැ. දැන් පොත්වල තියෙන දේ හැරි මේක බුදුහාමුදුරුව කිව්වයි කියලා කිව්වහම ගෞරවයෙන් සාදු කියලා සද්ධායෙන් පිළිගන්නවා. ඉතින් විමර්ශනය කිරීම සඳහාමයි මේ ආනන්දහාමුදුරු දේශනා කරන ධර්මය පිළිගැනීම සඳහා නොවේ. පිළිගැත්තොත් මම මේ කියන දේවල් ඔබ මට කරන්නේ විශාල හානියක්. මේ මා දේශනා කරන දේ ඔබ පිළිගත්තොත් ඔබ මට කරන්නේ විශාල හානියක්. හැබැයි ඔබ විමසුන් නුවණින් විදර්ශනා නුවණින් බැලුවොත් ඔබ ඔබට සිදු කරගන්නේ පිහිට. එතන මාව පිළිගන්නත් එපා, මගේ දේශනේ පිළිගන්නත් එපා. ඔබ ඔබව තේරුම් ගන්න, හඳුනා ගන්න, ඔබේ මනස සැනසෙලිදායක දර්ශනයකට, සංකල්පයකට, වචනයකට, සම්මා සංකප්පයට, සම්මා ආචාවලට, සම්මා දිට්ඨියට යොමු කරගන්න. පිළිගන්න එපා. ඒක හානියක්. ඇයි පිළිගන්නේ? මම ඔබට යමක් කියලා ඔබ පිළිගන්න කියනවා මේක. ඇයි? කොහෙට හරි ධාතුන් වහන්සේලා වැඩම කරලා ඉන්නේ. හේ ධාතු බෙදනවා කිව්වොත් යන්නේ නැද්ද අපේ මිනිස්සු ටික? යානවා. ඔය කවුරු හරිට පේරයට ටිකක් හරි පොලිෂ් කරලා දුන්නොත් එහෙම තියෙනවා. ඈ එක තැනක එහෙම ධාතුන් වහන්සේලා බෙදනවා කියලා ගියාලු. ඉතින් හොයාගෙන ගියාලු වන. තාත්ත කොහෙද ගියේ කියලා. තාත්ත ගියා කවලු ධාතු වේන. කොහෙද ගිවවලු? තාත්ත කැලි ගියා කවලු ධාතු. ගිහලා ඔය හරක් කැට කටු කෑල් ටිකක් හරි පේරයට කටු කෑල් ටිකක් හරි පොලිස් කරලා මිනිහ දෙනවා. ගෙනල්ලා ඉතින් අර වටේ ඉඳලා ඉන්නවා. ප්‍රෝඩාවේ කියන එකේ සීමාවක් නෑ, අඥානකමේ කියන එකේ සීමාවක් නෑ. බුදුහාමුදුර ඇටකටු වලට වඳින්න කියද යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු වක්කලීට කියපු බුදුවදරින්ම බේනවා මගේ ඇටකටු වන්දනා කරන්න කියලා නම් කියලා නෑ. ඇටකටු වලට විතරක් නෙමෙයි වෙන්න තුනේ, ඇටකටු වල බුදු කෙනෙක් නෑනේ. ඇටකටු වල තියෙන සතර මහා ධාතු බුදු කෙනෙක්ගේ ඇටකටුයි කියලා අමුතු ඇටකටක් ඒකෙ පිහිටන්නේ නෑ. ඒක සාමාන්‍ය මිනිස් ශරීර ධාතුවක් තමයි පිහිටන්නේ. ඔත් බණ්ණන් කියන්නේ ධාතුන් වහන්සේ නමකට නෙමෙයි, කෝට්ටක් ඉඳලා කිව්වත් මේක බුදුහාමුදුරු වැඩ හිටී තැනයි ස්පර්ශ කරපු තැනයි කියලා ඒ උදෙසා කියලා නමස්කාරයක් කරන්න. හරි වැරදිලා හරි හරක් ඇටකට්ටකට හරි වඳිනවා කියමුකෝ, ඌරු දලේකට හරි වඳිනවා කියමුකෝ. නමුත් ඒ ඌරු දලේට නම් නෙමෙයි මේ වන්දනාව යන්නේ නේද? මේක දන්ත ධාතුවයි කියලා අර සතර දළදා වහන්සේලා ඔය ප්‍රදර්ශනය කරනවායි කියලා ඒක මිනිස්සෙක් ගැනන සතර දළදාම කාටවත් ගැනල්ල කරන්න බෑනේ නේද? ප්‍රදර්ශනය කරනවා කියලා මත මේ ඉටිපන්දම් මෙන් හදාපු දා තියෙන වන්දුව. එතකොට ඒකට වැන්දත් අපි වඳින්නේ බුදුහාමුදුරන්ට කියලා වැන්දට කමක් නැහැ. නමුත් අවිද්‍යාසහගතව ඒක දිහා බලන එක හා දහන එක තමයි තියෙන විශාල කනස්සල්ල. මේ මිනිස්සු කොතනද ඉන්නේ කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ මුල් කරගෙන ප්‍රෝඩාවල් වලට අහු වෙන එක මහා පුදුමයි. දැන් ඉතින් ওই මහා සූත්‍ර බණ ඒව මේ ඔක්කොම කියන තැන් වලින් එක මාර්ගඵලලාභීක් මතු වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැහැ. හේතුව සියලුම දෙනා අන්ධයෝගෙන් අන්ධයෝ පාරාහන ගන්න කට්ටිය. ඉතින් අන්ධයෝ රැයන කවදායයිද නිවැරදි මක? ඒසා ධර්මයේ අවබෝධ කෙච්ච කල්යාණ මිත්‍රයෙක්ගෙන් පමණයි ඔබට ගොඩ යන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ ළඟ අනිවාර්යෙන් පරියාප්තිය හරියට තියෙන්න ඕන, ප්‍රතිපත්ති තියෙන්න ඕන, ප්‍රතිවේධ කරන්න ඕන. මොකද පරියාප්තිය කියන්නේ පොතපතින් කියවලා හරි, එහෙම නැත්නම් පොතපතින් නිවැරදි ආකාරයෙන් මේ දේ තේරුම් කරගෙන හරි, එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර අනුශාසනා අහන්න ඕන. දැන් බුද්ධ කාලේ තිබුණේම නැහැනේ පොතපත කියන පැත්තට වැඩි. තිබුණේ මොකද්ද? පරියාප්තිය කියලා තිබුණේ මොකද්ද? දේශනා අහන එක, ශ්‍රවණය කරන එක තිබ්බේ. ඊළඟට ඒකට ප්‍රතිපත්තිය, ඒකට මෙහෙය කිරීම, යෝනිසෝ මනසකාරය වගේ දේවල් වඩන්න ඕන. ප්‍රතිපත්තිය ඇති වෙන්න ඕන. ඊට පස්සේ අපිට ඒකේ ප්‍රතිඵලය කියන එක ලැබෙන ප්‍රතිඵලය වෙනස්ම වෙනස්. ඔබට ලී කෑලි දෙකක් තමයි මම දෙන්නේ. හැබැයි ඒකෙන් මතු කර ගන්න ඔබට තියෙන්නේ වෙනම දෙයක්. ගින්දර කියලා කියමුකෝ. ආන්න හරි. එහෙම ඒ විට පින්නතුනේ අපි ඔබට ධර්මයේ කියලා මේ ලබා දෙන්නේ ධර්මයේ උදා කර ගැනීම සඳහා උපකාරක වන හැන්ද. ඒ හැන්දෙන් තමයි ඔබ ධර්මයේ කියන එක ලබා ගන්න ඕනේ. එතකොට මේ දේශනාව තුළ තියෙන උපකාරක කාරණේ කොමනයි? يعني පින්නතුන්ට දෙනෝ කෝට්ටකි බෙරේකි. දැන් ওই කෝට්ටයි බෙරේයි තිබ්බට ඔකට තට්ටු කරන්න බෑ. එයා ඒකේ පද දැනගෙන තියෙනවා. ගෙර පද හරියට පුහුණු වෙලා තියෙනවා. එතකොට මේ බෙර පද වලින් තට්ටු කිරීමෙන් තමයි එයාගේ බෙර පදේ එයා හදාගන්නේ. ඒ වගේම ඔබට හොඳ පුහුණුවක් තියෙන්න ඕන. මේ ධර්මයේ ඔබට ලැබුණාම ඒකෙන් ලස්සනට ඒක හසුරුවලා ඒ පදේ මවන්න ගොඩනගන්න හැකියාව තියෙනවා. මට තේරෙන්නේ නැහැ නේ, තේරෙන්නේ නැහැ නේ කිව්වහම ඒක නිදහසට කාරණය නෙමෙයි. අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. මේ සමහර දරුවා අහනවා, හඳුරන්නේ ඉතින් අපේ අම්මලා කොහොම නිවන් දකින්නේද? මේ අම්මලා රේඩියෝ එකක් ඔන් ඕෆ් කරගන්න දන්නේ නැහැ නේ, ටීවී එක ඔන් ඕෆ් කරගන්න දන්නේ නැහැ නේ, කම්පියුටරයක් ඔන් ඕෆ් කරගන්නවත් දන්නේ නැහැ මේගොල්ලෝ කොහොමද නිවන් දකින්නේ. සෙල් ෆෝන් එකකින් කෝල් එකක් ගන්න දන්නේ නැහැ. ඒක ඉගෙන ගන්නෙත් නැහැනේ. කොහොමද නිවන් දකින්නේ? අපි දන්නේ නැහැ කියනවා. හැමදාම පරිප්පුවයි මොළොසොද්දයි මාළුවයි අර මොනවද මේ අලහොද්දයි හදන්න දන්නවද කියලා. හැමදාම ඔච්චර අලුත් එකක් හදන්නෙත් නැහැ. හැමදාම පොළොස් කාලා තමයි ඉන්නේ. කොළු ගැටවුන්ට. ඒ අලුත් විදියට හිතන අලුත් විදියට නිර්මාණශීලී වෙන අලුත් විදියට දකින අධ්‍යාත්මයේ දිහා ලෝකයේ දිහා බලන කෙනෙකුට තමයි අලුත් නිපැයුමක් කරන්න පුළුවන්. පදපරමයට බෑනේ. පදපරමය කියන්නේ දුන්නු විදියට වේ කරගෙන යනවා. කලේ දුන්නු කලෙම වතුර අදිනවා එච්චරයි. අර ගෙදර වැඩ කරන මේ කොළුවා වගේ සමහර ගවන්නුනේ නේද? කඩේට ඵලයන් කිව්වම කඩේට ගිහලා ඉටි කරන් එනවා එච්චරයි. ඒ වගේ තණ්හා දාස කෙනෙකුට බෑ. තමන්ගේ අධ්‍යාත්මයේ කියන ස්වභාවයන් වලට පමණක් තමන් අනුගත වෙලා මේක ක්‍රියා කරන්න බෑ. තමන්ගේ අධ්‍යාත්මයත් එක්ක තර්ක කරන්න හැකියාවක් තියෙනවා. ඒකයි වැදගත්. දවසක් මම අපේ ආයක හම්දරංගේ මේ ෆයිල් එකක් අරගෙන පාරට ගියා. ෆොටෝ කොපි වගේක් අරගෙන එන්නේ. යනකොට පාරේ යන වාහනයක් අතර කරලා මාව නැගගෙන ගියා. යන ගමන් මගෙන් අහුවා ওই ෆයිල් එකේ මොනවද තියෙන්නේ කියලා. මං කිව්වා මං දන්නේ නැහැ නායක හම්දරු ෆොටෝ කොපි ගහන් එන්න කිව්වා මං ඉතින් යනවා කියලා ඒකතර. එතුමා කියනවා හම්දරු එහෙම හිතන්න එපා පොඩි හම්දරු. වහන්සේ ඔගේ නිකන් බලන්න ඔබ පෙරලලා ෆයිල් එකේ මොනවද තියෙන්නේ කියලා. එපයි කිව්වේ නෑනේ. බලන්න. බලලා ඔබ වහන්සේ ඉගෙන ගන්න. ඔබ වහන්සේ ලොකු හාමුදුරු කෙනෙක් වුණාම කොහොමද මේ දේවල් තියෙන්නේ? ඔය මොනවද තියෙන්නේ? ලියුමක් තිබුණොත් ඒ ලියුමක් තියෙන ආකාරය හරි ඔබ වහන්සේට ඉගෙන ගන්න පුළුවන්. ඔක බලන්න කියලා කිව්වා. එතකොට බලවහම ඔබ වහන්සේ අංගිසි දෙයක් ඔගෙන් ඉගෙන ගන්නවා කියලා කිව්වා. දැන් ඒ වගේ අපි අර භාවිතා කරන දේවල් මෙහෙම අරගෙන ගිහිල්ලා ඉවරලා නිකම්ම අරක ෆොටෝ කොපි ගහලා දාගෙන යනලා දෙනවට වැඩි මොකද්ද මේ තියෙන්නේ? ඈ මොනවද මේ ලියකියවිලි තියෙන්නේ? මොකද්ද මේ ඕන? මොනවද මේ මොන වගේ ලියකියවිලි පද්ධතියක්ද සාමාන්‍යයෙන් මේ භාවිතා කරන්නේ? හොරකම් කරන්න නෙමෙයිනේ නේද? අපි එකෙන් අධ්‍යාපනයක් ලබනවා කියලා කියනවා. එකෙන් අදහස් වෙන ලොකු දෙයක්. අපි හැම දෙයක් පිළිබඳවම අවබෝධය කියන එක දියුණු කරගන්න ඕනේ කියන එක. ඒකම තමයි අපි අධ්‍යාත්මය පිළිබඳවත් අපි අධ්‍යාත්මය තුළ අපි මේ භාවිතා කරන මේ ෆයිල්ස් ගොඩක් තියෙනවා. නමුත් කිසිවයක් අපි ඒවා බලන්නේ විමසුන් කරලා බලන්නේ ඇහෙන් ආරූප දකින්න පුළුවන් දැක්කා ඉච්චරයි. ඇහැ කියන්නේ මොකද්ද කියලා ඒක හාරා උස්සා බලන්නේ කොහොමද ඒක පේන්නේ කියලා හිතන්නේ. කන කියන්නේ ශබ්ද ඇහෙනවා ඉච්චරයි. ඒක මං අහලා ඉන්නවා ඉච්චරයි. මොකද්ද මේ ඇසීම කියන්නේ? ඇසීමේ સિદ્ધાંત මොකද්ද? ඇසීමේ තුල මෙවැනි අවදිවීම සිද්ධ වෙන්නේ ඇයි? මේ ආකාරයෙන් ඇසෙනවා කියන ගුණයක් මට තියෙන්නේ ඇයි? ඇයි මතක හිටින්නේ? ඇයි ආයි නැවතයෝ මතක් වෙන්නේ? ඇයි සමහර ඒවා තරහෙන් බලන්නේ? ඇයි අපි සමහර ඒවා ලෝභයෙන් බලන්නේ කියලා පරීක්ෂා කරන්නේ. ඒ වගේ අපි නිරන්තරයෙන් මේ භාවිතා කරන මේ ඉන්ද්‍රියන් ටික අර ගොනුවක් හැටියට නිරන්තරයෙන්ම අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ධර්මයේ කියලා එකක් නැහැ. ධර්මයේ තියෙන ඔබ තුල. ඔබ තුල තියෙන දේ තමයි මම හඬට පරිවර්තනය කරලා ඔබ දෙස බලන්න කියන අවධානය යොමු වෙච්ච නැති පැති වලට අවධානය යොමු කරලා ලබා දෙන්නේ. අපි එක වරක් ලබා දෙනකොට ඔබ දහස් වරක් ඒකේ ඉස්සරහට යන්න ඕනේ. දහම දැක්කොත් කාටද? කාටද ප්‍රයෝජනේ? අපිටද? ඔබේ සතර පාය නිදහස් කරගත්තොත් ඔබට. ඔබ කොච්චර හිතාගෙන හිටියත් සමූහයක් එක්ක නම් ඔබට යන්න හම්බ වෙන්නේ නෑ. සංසාරේ තනියෙන්ම තමයි යන්නේ. එතකොට ඒ යන දවසට පෝසත් කෙනෙක් හැටියට යන්න පුළුවන් කම තියෙන්න ඕනේ. ඉතින් කොච්චර ඥාන බලයක් තියෙන්න ඕනද, මොන තරම් සතර සම්‍යක් ප්‍රධාන වීරයක් තියෙන්න ඕනද තමන්ගේ ඇතුලේ තියෙන ලේ ඇටමස් නහර ඇටකටු අස්සේ තියෙන සක්කාය දිට්ඨිය එළියට වීසි කරන්න මොන තරම් බලයක් තියෙන්න ඕනද. පින්නසුනේ හම ගහලා ඉවත් කරලා අයින් කරගන්න පුළුවන්. ඒක ලේසි, සක්කාය දිට්ඨිය ඉවත් කරන්න අමාරු. තමන්ගේ මුළු ඇඟේම හැම තමන්ටම ඉවත් කරන්න කියලා කිව්වොත් කවුරු හරි මොනතරම් අමාරුවක් වේද, මොනතරම් වේදනාවක් ඇති වේද කියලා. ඊට වැඩිය වේදනාවක් අමාරුවක් තියෙන පිළිතුර තමා තුළ තියෙන මේ ආත්ම දෘෂ්ටිය. මොකද හැමට පමණක් නෙමෙයි, මස් වලට, නහර වලට, ඇට ඇට ඇට මිදුළු වලට රිංගපු එකක් ආත්ම දෘෂ්ටි කියන එක, සක්කාය දිට්ඨිය කියන එක. ඒ ඉවත් කරපු අය සංසාරගත ලොකු පිනකුත්, මේ ආත්මයේ අධ්‍යාත්මික ලොකු බලයකුත් තිබිච්ච අය තමයි ඉවත් කරගන්න හැමෝම ඉවත් කරගත්තේ. ඇට වලින්ම ඒක ඉවත් වෙන්න ඕන, ලිය වලින්ම ඉවත් වෙන්න ඕන. මොකද්ද ප්‍රතිඵලය? බොහෝසේ වේදනා නැති, බොහෝසේ පීඩා නැති, අවශ්‍ය නම් විඳින්න පුළුවන්, අනවශ්‍ය නම් අත්හරින්න පුළුවන්. අපූර්ණ නිදහස තැනකට තමන්ගේ මනසපත් වීම. පූර්ණ නිදහස. තමන් කොහෙවත් නැහැ. ඔබ කොහිද කියලා ඇහුවොත් ඉන්නේ තැනක් නැත. ආගමනයක් නැත. චුත වීමක් නැත. සිටීමක් නැත. රැඳීමක් නැත. අරමුණක් නැත. නේද? නිර්වාණ සූත්‍රය නේද? බොහොම ලස්සනද තියෙනවා. අරමුණක් නැහැ, දෘෂ්ටියක් නැහැ, සිටීමක් නැහැ, ආගමනයක් නැහැ, චුතවීමක් නැහැ, රැඳීමක් නැහැ. එහි හිරුසඳු නැහැ. ආලෝකය හා අන්ධකාරය නැහැ. ස්ත්‍රියක් කුජලේ නැහැ. කාලයෙහි පවතින්නේ නැහැ. අකාලිකයි. එහි පටිච්ච සමුප්පාදයක් නැහැ. ඒ නිසා නිරෝධයි. චක්‍රයක් නැහැ. නිරෝධයි. තේරුම් ගැනීමට අපහසු ධර්මය උපාධි පහක් විතර ගන්න කැප වේවත් මේකට කරන්න අනිවාර්යෙන් ඔබ ධර්මය දකිනවා. නේද? ආචාර උපාධියක් ගන්න කරන කැපවීමක් කරන්නේ. නෑ, ඩියෝ නෑ. අපි විශ්වවිද්‍යාල නිකන් කලා උපාධියක් ගන්න කැපවීම කරන්නේ. වැඩියෝ නෑ. විශේෂ උපාධියක් ගන්න ඕන නිකන් කලා උපාධියක් ගන්න අවුරුදු කීයක් බඩ ගන්නවද? අවුරුදු 4ක් 5ක් විතර බඩ ගන්නවනේ ඔකට. ඈ, ඒ උපාධිය කැපවීම බලන්න. පොඩි කාලේ ඉඳලා ගණන් හැදුවොත් ඉතින් අවුරුදු 25 20ක් විතර මට ගන්න තමයි ඔයගොල්ලෝ 20ක 25ක් විතර නේ මුළු අවුරුදු 20ක විතර කැපවීමක් කරලා තමයි ඔය ලබන්නේ. ඉතින් ඒ කැපවීම කරා මේ පොඩ්ඩක් ඇවිල්ලා හොම්බ දාලා මට තේරෙන්නේ ඒක කියලා තැන්න. මේක උපාධි 1000ක් වටින එකක්. මේක හරි ඊට වඩා ගැඹීර දෙයක්. මේ මේ මේ ධර්මයේ දිහා ඊට වඩා උළුළු ගැඹුරු අවධානයෙන් තේරුම් ගන්න ඕන දෙයක්. එහෙම නැතුව මේ කෙනෙකුට කියා දෙන්න පුළුවන් දෙයක් නෑ. අර පොඩි ළමයින්ට වගේ කවි ගීත වගේ එහෙම නැත්නම් වචනයක් කියලා ඒ වචනට අරුතක් දීලා මේකයි අරුත ඔන්න ඔය විදියට මතක තියාගන්න ඔය විදියට ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්න ඔබ ඔය විදියට ඔබ පිළිගන්න ඔය විදියට ඔබ පිළිපදින්න කියලා අර මොඩියෝ හදන්නේ නෑ මම පිළිගන්න දේවල් උනත් ඒව නැවතත් අවසල සම්මර්ෂණයට විමර්ශනයට ගන්න එකයි ගන්න කියන කාරණය තමයි අපි මතක් කරන්නේ මොකද සත්‍ය වුවද ඔබට ප්‍රත්‍යක්ෂ වනතුරු එය සත්‍ය නොවේ දැන් මම ඇවිල්ලා කියනවා දැන් පහුගිය කාලේ නේද ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ආවනේ තවත් රටවල් කීපයකට වැඩම කළක් තියෙනවා මම රට ඒවට ගියපු නැති අයද කියනවා ඒ රට මෙහෙමයි ඒ රටේ මේ විදිහේ ගංගා තියෙනවා මේ විදිහේ ගොඩනැගිලි තියෙනවා මේ විදිහේ තියෙනවා ඔබ ඒක පිළිගන්න දැන් මං ගිහිල්ලා ඇවිල්ලා ලොක්කා වගේ කියන්නේ අරයට කියන්නේ ඔයා යන්න එපා ඔයා ඔබ පිළිගන්න පිළිගත්තාම ඒත් මං වගේම වෙනවා කවදාවත් එහෙම වෙයිද ඒ ගියපු කෙනා බවට පත් වෙන්නේ නැහැ පිළිගත්ත කෙනා. ඒ නිසා අපි කියන්නේ පිළිගන්න කියලා අපි කියන්නේ ඔබ ඒ රටට යන්න. ගිහින් බලන්න. එතකොට අර පිළිගැනීම කියන කාරණය ඕනේ ඔබ සියල්ලම ප්‍රත්‍යක්ෂ කිරීම කියන කාරණය කරා. ඒ නිසා බුද්ධ ආගම පිළිගන්න එපා. ඒ රටට යන්න ප්‍රත්‍යක්ෂ කරන්න. අනිත් ආගම් වල තියෙන ඔක්කොම එහෙම කොහොමද මම දෙයියෝ හම්බුණා දෙයියෝ මට මේ කතාව කිව්වා කවුරු හරි ඉතින් හොඳ මොලයක් තියෙන කෙනෙක් හිටියා මොකද මේ මිනිස්සු ටික පාලනය කරගන්න බෑ මේ මිනිස්සු දෙයියෝ අදහනවා කන්දක් උඩට හරි මොකක් හරි උඩට ගියා මට මේ දෙයියෝ හම්බුණානේ දැන් අද කාලේ හරි පොඩ්ඩක් ඔළුව වනලා හැමෙන් කිව්වොත් දෙයියෝ කියනවා විතර කන්න එපා කියලා මිනිස්සු විතර කන්නේ දෙයියෝ කියනවා මේ මෙහෙම 584000ක් පත්තු කරන්න කියලා අනේ මෙන්න යනවා තෙල් බැරල් එකක් අරන් කතරගම 84000ක් පත්තු කරන්න යනවද නැද්ද යනවා දැන් මේ අපිම මේ බන කියලා අහන්නේ නැති මේ උදවියට මම අඳුරන පිටසක්ම ඒගොල්ලෝ කිව්වහම මේ වැඩ කරන්න කියලා සාංගික දානයක් දෙන්න මේක ගෙවෙන්න බෝධි පූජා 21ක් තියන්න මේව කරන්නකෝ මේ අපි කියන බණ අහන්නේ අර කෙලින්ම ශාස්ත්‍රයේ කියන බණ හොඳට අහලා මෙන්න වියදම ලක්ෂ 2යි 3යි 4යි විදං කරලා ඒ වැඩේ කරනවා. ඉතින් පොදුමයි නේ ලෝකෙ වෙන තුනේ මේ පිළිගැනීම් කියන එක පිළිထන විදිය. ජටිලයන් දමනය කිරීමේදී බුදුහාමුදුරන්ට සිද්ධ වුණාම බාබ්‍රක්‍මී ඇවිල්ලා මගෙන් බණ ඇහුවා කියලා කිව්වහම ජටිලියොත් ඇවිල්ලා බණ අහන්න පටන් ගත්තා. ඉතින් මට නම් කියන්න තියෙන්නේ මේ ලෝකයේ නිර්මාණය කරපු ඒ සමස්ත දෙවිවරු සියලු දෙනා තමයි මේ පණිවිඩය ඔබට ලබා දෙන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ලෝකේ වෙන පිළිගන්නන්න වෙන ක්‍රමයක් නැහැ නේද? ඒ සියලු දෙවිවරු තමයි මේ පණිවිඩය එවන්නේ. මේ එවන්නේ ලෝකපාලක දෙවියෝ තමයි මේ එවන්නේ මේ පණිවිඩය. ලෝකපාලක දෙවියන්ට හැක් කණන්නාසය දිවස් ශරීරයක් බඩක් කකුල් දෙකක් අත් දෙකක් නැහැ. එයා තමයි මේ පණිවිඩය එවන්නේ. දැන්වත් පිළිගන්නේ දන්නේ නැහැ නේද? ඒ ලෝකපාලක දෙවියොත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ බණ ටික කියන්නේ මට කියන්න බෑ. පොඩි පහේ මනෝවිකාරයක් නෙමෙයි මේ ලෝක මිනිස්සුන්ට තියෙන්නේ. තාම බරපතල අවිද්‍යා මලකඩයක් තියෙන්නේ. මෙතන ඉන්න පින්නතුන්ට ඒ පරම මිත්‍යා දෘෂ්ටික මලකඩ කිසි කෙනෙක්ම නැහැ. ගොඩාක් අයට නැහනේ. බොහෝ දෙනාටම නැහනේ. ගොඩාක් අයගේ තියෙන අවසාන මේ මලකඩ කීපයක් දෙකක් ওই දෘෂ්ටියක දෙකක හිර වෙලා ඉන්නේ. ඒකේ එතනින් ඉතින් අර මැරෙන්න බය අය මේ දෘෂ්ටිය දෙක අතාරින්නේ නැහැ. මොකද හේතුව මේක අතහැරියොත් මම මැරෙයි. අර දහම්සොඬ රජුරුවන්ගේ දහම සොයා යන පරිත්‍යාගශීලී මනස ශ්‍රද්ධාව බලය වීරිය ඥානය ඇති වුණොත් විතරයි ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය දකින්නේ. ජීවිත පරිත්‍යාගයෙන් ධර්ම අවබෝධය කරගන්න පෙළඹෙන්න ඕන. ඕන කපටි කාලපලයක් කියලා තැරලා දාන්න ඕන. මම කියන පුජ්‍යලේ අලුයමලා කෙළපිටක්සේ අතහැරලා දාන්න ඕන. ඈ මම කියන පුජ්‍යලත්වය ගෙදර කුණු මල්ල මොන තරම් දයාවෙන් ආදරෙන්ද කුණු ටැක්ටරේට දෙන්නේ මෙහෙම කළා. ඈ මල්ලි මේක අරන් යන්න කියලා දෙන්න. අන්න ඒ හා සමානවම දයාවකින් තමන්ගේ මේ මමත්වය දෙන්න ඕන මල්ලි මේක අරන් යන්න කියලා දෙන්න. ආයෙත් බලෙන් දහනවද? වෙලාවට කුණුට හොඳයි නේ කුණු මේ මේක අපේ කුණු පාර්සලේ හොඳයි නේ කියලා අහනද ඊට පස්සේ ආවම ආන්නේ ඔයක කොහෙද දැම්මේ කොහේ දැම්මත් මට කවන්නේ මම දුන්නා අපි දන්නේ නැහැ මේ කොහේ ගින් දාන්නද කියලා කොහේ දැම්මත් අපිට කවන්නේ කියලා අපි දුන්නා ඒ වගේ ඔබේ මමත්වය ඔබ මමේ මමේ කියලා ඔය ගොඩ ගහලා තියෙන කුණු බාල්දිය බොහෝම සන්තෝෂෙන් දෙන්න. ඒක ඇතුලේ ගොඩක් අය ඇති. ඉඩ කඩන් ඇති, දරුවෝ ඇති, මහත්තයා ඇති, ඥාති ඇති, නෝන ඇති නේද? මේ යුතුයකම් ඇති, පව් ඇති, පින් ඇති, ඔක්කොම ඇති, ගුණ බාල්දි ඔක්කොම ටික දෙන්න. එතකොට මට මුකුත් ඉතුරු නෑනේ. ඉතුරු නැතුව නිදහස් වෙන්න. එතන තමයි නිවන තියෙන්නේ. අශේෂ විරාග නිරෝධෝ. ඊට පස්සේ පටිච්ච සමුප්පාදේ පටන් ගත්තාම අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධෝ කියලා පටන් ගත්තාම උලට එනකම්ම නිරෝධෝ නිරෝධෝ නිරෝධෝ නිරෝධා කියලා අපි එනවා පල්ලෙහාට. ආයි මේක ඉතුරු කරගන්න දෙයක් නෑ. ඉතුරු කරගත්තොත් මොකද වෙන්නේ? ඒක විඳවන්න වෙනවද නැද්ද? එහෙනම් ඉතින් දකක් උගලනකොට කියන්න වෙන්නේ මේ දොස්තර මහත්තයා පොඩි දත් කෑල්ලක් ඉතුරු වෙන්න උගලන්න. පොඩි දත් කෑල්ලක් ඉතුරු වෙන ඉග්ලූ දොස්තර මහත්තයා මොකද වෙන්නේ? අර දත් කෑල්ලට මස් දාලා ඊට පස්සේ කකි යන පටන් අරන් කියන ආයෙ ගිහිල්ලා දොස්තර මහත්තයා අර ඉතුරු වෙච්ච කෑල්ල මාර වේදනාව ඒකත් උගුල දාන්න කියනවද නැද්ද? කියනවා ඒකත් උගුල දාන්න. එතකොට ආයෙ එතකොට නම් සනීපයි දැන් මුකුත් නැහැ. කටුවක් වුණත් එච්චරයි. තුවාලයක මොනවා හරි බෝතල් කටු කෑල්ලක් හරි තිබුණත් එච්චරයි. ආයෙ එක අයින් කරන්න කියලා. ඒ නිසා පොඩි දෙයක් හරි තියාගත්තාම එතනින් හටගන්නේ මොකද්ද? වේදනා හරි තත්ත. ඉතින් ඉහළට යන්න යන්න පින්න තුනේ තව වීරිය ප්‍රබල වෙන්න ඕන. නේ දැන් සිරීපාද යන්න යන්න අවසාන හරි යන්න තමයි හොඳටම වීරිය ප්‍රබල වෙන්න ඕන. මහගිරි දඹේනේ හම්බ වෙන්නේ නේද? එහෙම කෙලින් නගින්න තියෙනවා එහෙම. වැටුනොත් එහෙම සටමට ගාලා පල්ලෙහා ඔක්කොම ටික. ඒ වගේ තමයි වෙනුත් අවසාන හරියේදී දැඩි වීරිය දක්වන්න ඕන. දැඩි කැපවීමක් කරන්න, පොඩි කැපවීමක් හරියන්න. මට ඕන හැටි කැපවීම කළා හරියන්නේ. ධර්මයට අවශ්‍ය කැපවීම කරන්න ඕන. ලොකු කන්දක් තියෙනකොට මේ මයි යන විදියට යනවායි කියලා එහෙම යන්න බෑ. කන්දට අවශ්‍ය කරන වීරිය අපි සපයන්න ඕන. ඉහළට යනකොට. ටූ වීල් වලින් ගියා නම් එතන ෆෝර් වීල් විතර දාගන්න සිද්ධ වෙනවා. රෝජියර් එකකට ඇවිල්ලා සෑහෙන රේස් කරලා යන්න වෙනවා. ඒ අවසානයේ ගියපු කට්ටිය පොඩ්ඩක් කම්මැලි වෙලා තියෙන ටූ වීල් වලින් අදින්නේ කන්ද. සරගිය ඉතින් ආවතරම ආව දැන් ඉතින් යන්නවාද දැන් ඉතින් ඊට වඩා බලය, ඊට වඩා වීරය, ඊට වඩා ශක්තිය ගැන කැපවීම සපයන්න ඕන. ධර්මයේ දකින්න නම් කන්ද උඩට යන්න නම් ඒක අතිශයින් අපි කියන්නේ. එහෙම නැතුව මේ උඩින් පල්ලෙන් එන්නේ හරියන්නේ නැහැ. ඒක අහගෙන හිටියයි කියලා පමණක් වෙන්නේ නැත්. තමන්ගේ හිතට අවංකව තමන් අත්හරින්න, සතහැරීම පුරුදු කරන්න ඕන. ඔබ අහන්න ඕන මං හිත මලුත් මොකද වෙන්නේ? හිතන්න එපා තව අවුරුදු 20ක් ජීවත් වෙන කෙනෙක් හැටියට, 30ක් ජීවත් වෙන කෙනෙක් හැටියට හිතන්න එපා. අද මැරෙනවායි කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්නලු. ඒකයි ආචාන්ත්‍යා සාමීන් වහන්සේලාගේ, උන්වහන්සේලාගේ ජීවිතේ කතාව ඇහුවාම උන්වහන්සේගේ ජීවිතේ කොහොමද වුනේ, උන්වහන්සේලා හිතුවනෝ උදේ නැගිට්ටහම අද තමයි මං ජීවත් වෙන අවසාන දවස කියලා. මේ තමයි අද තමයි ජීවත් වෙන අවසාන දවස කියලා හිතලා ජීවත් වුනේ. දැන් ඔබත් හිතන්නේ මම අද තමයි ජීවත් වෙන අවසාන දවස කියලා හිතලා කළ යුතු සියලු කාර්යයන් අහවර කරන්න ඕන, අවසන් කරන්න ඕන. අපෝ එහෙමනම් හිතන්න බෑ හාමුදුරුවනේ නේ. එතනින් අදහස් වෙන්නේ මොකක්ද? එයා පූර්ණත්වයටපත් වෙලා අතීතේ අනාගත වර්තමානය අතහැරලා කළ යුතු සියලු කාර්යයන් අවසන් කරලා ජීවත් වෙන කෙනෙක් හැටියට නේද? අද දවස ජීව මැරෙන කෙනෙක් හැටියට ජීවත් වෙනවා කියලා තේ මන්නම් හිතාගෙන ඉන්නේ. මේ එහෙමත් නෙමෙයි, ඒක තව පොඩ්ඩක් ලං කරලා මේ දැම්මම මැරිච්ච කෙනෙක් හැටියට ජීවත් වෙන්න කියලා. ඒක අද දවස කියන එක තව ලං කරලා මේ දැම්ම මේ දැනුත් මැරිලා ජීවත් වෙන කෙනෙක් හැටියට පත් වෙන්න පුළුවන් නම් හරි. මැරිලා ජීවත් වෙන අය මොන වගේද? කියන්න බලන්න. මැරිච්ච කෙනෙක් ජීවත් වෙන විදිය කියන්න බලන්න. නිදහසේ. තව කිසිම දෙයක් කරන්නෙත් නැහැ. තව කොහොමද මැරිච්ච අය ජීවත් වෙන්නේ? අතහැරලා ජීවත් වෙන්නේ. මොනවද අතහරින්නේ? හිංසාව. කොයි වගේද මැරිච්ච කෙනෙක් ජීවත් වෙන්නේ? තරහ ගන්න අවශ්‍ය නැහැ. ඔව්. හා දුකක් නෑ. තව හා ලෝභ දේශ මොහනේ තව හා නිදහස් සිතක් තියෙන යාට හා අකාලිකයි. ඒ ඕගොල්ලෝ අහලා නැද්ද මැරිච්ච අය ජීවත් වෙන්නේ නැහැ කියලා? අහලා නැද්ද මැරිච්ච අය ජීවත් වෙන්නේ නැහැ කියලා? මැරිච්ච අය ජීවත් වෙනවා. මං ගන්න මැරිච්ච අය ජීවත් වෙනවද කියලා? එයිසා ඔලි මතක තියාගන්න, මැරිච්ච අය ජීවත් වෙන්නේ නැත. ජීවත් වෙන්නේ නැති නිසා තමයි මැරුණා කියලා කියන්නේ. කෑව නේද ළමයි? ඒ නිසායි වචන දෙක එකට ගැලපුවාම එකට එකට ගැටිලා එකට එකට සම්බන්ධතාවයක් නැති වචන දෙකක්. මරණය කියන එකත් එක්ක ජීවත් වීමේ කියන එක කිසිම දෙයක සම්බන්ධ කරන්න බැහැ. ඒ දෙක වෙනවම තියෙන්න ඕන වචන දෙකක්. ඒක දෙපැත්තක තියෙන දෙක, ලෝක දෙකක්. ඒක ජීවිතය කියන්නේ එක ලෝකයක්, මරණය කියන්නේ තව ලෝකයක්. කවදාවත් මේ දෙක එකට පවතින පවත්තන්න බෑ. මැරිච්ච අය ජීවත් වෙන්නේ නැහැ, ජීවත් වෙන අය මැරිලා නැහැ. එවන හැම දෙනාටම ජීවිතයේ අත්දකින්න ජීවිතයේ ධර්ම අවබෝධය කරගන්න මේ වචන වලට වඩා ඉහළ ප්‍රඥාවක් ඊට වඩා දෙයක් ඔබ ඇති කරගන්න. වචන කියන්නේ හරි බොළඳ දේවල්. පුතඥයන්ගේ වචන ලෝකෝත්තර වචන නැහැ. රහතුන්ගේ වචන නෙමෙයි. බුදුවරුන්ට වචන නැහැ. මාර්ගඵලලාභී උතුමන්ට වචන නැහැ. මේ ඔක්කෝම පුතඥන පුහුදුන් ජනයා හදාපු වචන වලින් තමයි බුදු කෙනෙක් කතා කරන්නේ, රහතන් වහන්සේ කෙනෙක් කතා කරන්නේ, මාර්ගඵලලාභී කෙනෙක් කතා කරන්නේ. නමුත් මේ වචන වලට ඊට වඩා අරුත, ඊට වඩා ශක්තියක්, ඊට වඩා ලෝකෝත්තර ගුණයක් මුසු කරමින් කතා කරනවා. ඒ අපූර්වත්වය ඔබ සොයා ගන්න, අවබෝධ කර ගන්න, ඉක්මනින්ම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි.